හොඳයි තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. හැමදාම ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා. අද දවසේදී ස්වාගතන සජීවී ධර්ම සාකච්ඡාවට සීබයිසිග අපි ඉතාමත්ම අගනා ධර්ම දේශනාවකට පින්නන්තුරු ප්‍රයත්න ධර්ම සාකච්ඡාවකට සම්බන්ධ වෙන අවස්ථාව ලැබුණා. ඉතින් අද දවසේදීත් අපි කල්යාණ මිතුරියන් මේ ඉන්න ක්‍රීස් එකතු කරගෙන ධර්ම සාකච්ඡාවක් පවත්වන්නයි කල්පනා කරන්නේ. ඉතින් අපි අද දවසේ වෙන් කරගෙන තිබුණේ නම් සාමාන්‍යයෙන් අපි සති බ්‍රහස්පතින්දා දිනවල කරන්නා වූ අභිධර්ම දේශනාවට උපකාර වෙන ආකාරයකට අභිධර්ම පිළිබඳව කිසියම් විවරණයක යෙදෙන්නයි. ඉතින් නමුත් අද ඒක කරන්නේ අද ඒ සඳහා අපි ජයන්ත මහත්මයාගේ උපකාරය බලාපොරොත්තු වෙන්නේ කරන්නේ එතුමාට සම්බන්ධයෙන් විදියක් නැහැ වගේ තත්ත්වයක් පේන්නේ. ඉතින් ඒ නිසා අපි කල්පනා කරා ලබන සතියේදී සූත්‍ර දේශනාවක් අපිට ලබන සතියේදී හෝ මේ සිකුරාදා ජිනලංකරහමඳුර සම්බන්ධ වෙලා අපිට සූත්‍ර දේශනාවක් කරනවා. ඒ චූල ශූන්‍යත සූත්‍රය. උන්වහන්සේ මම මේ සාකච්ඡාට කලින් පොඩක් කතා කරේ ඉතින් උන්වහන්සේ සිකුරාදා දවසේදී බොහෝ විට මේ සිකුරාදා චූල ශූන්‍යත සූත්‍රය අපිට කියලා දෙවි. ඒ චූල ශූන්‍යත සූත්‍රයේ ගෞණීය ස්වාමීන් වහන්සේගෙන් තේරුම් අරගන්න ඒ වගේම උන්වහන්සේ සමඟ සාකච්ඡාවට එළඹෙන්නත් උපකාර වෙන්න අපි චූල ශූන්‍යත සූත්‍රය අද ටිකක් මතක් කරගමුද කියලා මම හිතනවා කල්‍යාණ මිත්‍රයන් කියන්නේ ඒකට විරුද්ධත්වයක් නැතියි කියලා. මම කැමති ඒකඳ ආරම්භයක් හැටියට ගෞරවනීය ශ්‍රීමති මහත්මිය යොමු වෙලා සූත්‍රයේ සූත්‍රයේ මේ සූත්‍ර දේශනාවේ තියෙන විදිහට අපිට පොඩ්ඩක් කියනවාද කෙටියෙන්. ඊට පසුව මංගාව කියනවා ඇත්තටම මේ මාංකදෝල සිද්දසන ස්වාමීන් වහන්සේ විසින් චූලසමිත සූත්‍රයේ පිළිබඳ කරපු විග්‍රහයක් එහෙම අපි ඒකත් සම්බන්ධ කරලා කඩයිම කරන්න කියලා කිස්මති කරගන්න. අපිට ඒක ප්‍රයෝජනවත් වෙයි ජනාලංකාරවට සමකන සාකච්ඡාවේදී තවදුරටත් මේක තේරුම් ගන්න. ඒ නිසා මම ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා ශ්‍රීමති මහත්මියට. තෙරුවන් සරණයි දැන් තෙරුවන් ජනාත කල්යාණ මිත්‍රයන්ට තෙරුවන් සරණයි. අපි ඉතා ගෞරවයෙන් ඉතා භක්තිමත් අපගේ ශාස්ත්‍රඥ මහන්සියට උන්වහන්සේ දෙවියන් තුන්ගේ යහපත සඳහා දේශනාවට වදාළ සී සද්ධර්ම රත්නයට ආචාර්ය බුද්ධල මහා සංග රත්නයට ඉතා ගෞරවයෙන් අපගේ නමස්කාරය සිදු කරමු. නමස්කාර වේවා, නමස්කාර වේවා, නමස්කාර වේවා. අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපගේ මත්තමින් පොතපත බලලා ඉදිරියේ සාකච්ඡා කරන්න තියෙන ධර්ම දේශනාවක් ගැන චූල ශූන්‍යත සූත්‍රය පිළිබඳ පැහැදිලි කිරීමක් කරගන්නයි. චූල ශූන්‍යත සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ තියෙන සූත්‍ර දේශනාවක්. ඒක පටන් ගන්න මේ විදිහටයි. ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං ඉහෙරති උබ්බාරාමේ නිගාර මාතු පාසාදී අතකෝ ආයස්මා ආනන්දෝ සායංහ සමයං පටිසල්ලානා උත්තිතෝ යේන භගවා තේනුප සංකමි උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීති ඒකමන්තං නිසින්නෝකෝ ආයස්මා ආනන්දෝ භගවන්තං ඒකදවෝච. ඒ කොටසේ සිංහල පැහැදිලි කිරීමක් කියනවා. මා විසින් මෙසේ අසන ලදී එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සරස්නවර අසල නිගාරමාතු ප්‍රාසාද නම් ලත් පූර්වාරාමයෙහි වැඩවසන සේක. එකල්හි ආයුෂ්මත් ආනන්ද ස්වාමීන් වහන්සේ සවස් කාලයේහි ඵල සමවතින් නැගී සිටියේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක් හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත් පසෙක හුන්නේය. එකත් පසෙක හුන්නා වූ ආයුෂ්මත් ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළේය. ඊළඟට පාළියෙන් කියනවා. ඒකනිදං භන්තේ සමයං භගවා සක්්‍යේතු විහෙරති නාගරසං නාම සක්්‍යාන නිගමෝ සත්තමේ භන්තේ භගවතෝ සම්මුඛා සුතං සම්මුඛා පටිග්ගහිතං පුඤ්ඤතා විහාරේ නාහං ආනන්ද එතරහි බහුලං විහාරාමේති කච්චි මේතං භන්තේ සුසුතං සුද්ධහීතං සුමනති කතං සූපධාරී සන්ති. ඒක සිංහල තේරුම භාග්‍යවතුන් වහන්සේ එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයන්හි නාගරක නම් ශාක්‍යයන්ගේ නියම්ගම් යම් තැනෙක්හිද එහි වැඩ වාසය කරන සේක. ස්වාමීනි, එහිදී මා විසින් භාග්‍යවතුන් වහන්සේගෙන් ආනන්දය, මම දැන් ශුන්‍යතා විහරණයෙන් බහුලව වාසය කරමි යන මෙය අසන ලදී. පිළිගන්නා ලදී. කිමෙක්ද ස්වාමීනි, එය මා විසින් මනාවට අසන ලද්දක්ද, මනාවට ඉගෙන ගන්නා ලද්දක්ද, මනාවට මෙනෙහි කරන ලද්දක්ද, මනාවට දරන ලද්දක්ද? ඊළඟට භාග්‍යතුන් වහන්සේ පැහැදිලි පැහැදිලි කිරීම. සංගතේ ඒතං ආනන්ද සුත්සුතං සුද්ධහීතං සුමනති කතං සූපධාරීතං සුද්ධේ තාහං ආනන්ද එතරහිති ශුන්‍යතා උදාරේන බහුලං විහරාමි. තෙයසාපි ආනන්ද අයම් නිජාරමාතු පාසාදෝ ශුන්‍යෝ හත්තික වාස්තවල වේන ශුන්‍යෝ ජාත රූප රජතේන ශුන්‍යෝ ඉත්ති පුරිසස්සන්ති පාතේන අත්තිචේවිදං අශුන්‍යතං යදිදං වික්ඛු සංගං පටිච්ච ඒකත්තං. ඒවමේව කෝ ආනන්ද වික්ඛු අමනති කරිත්වා ගාම සංඥං අමනති කරිත්වා මනුස්ස සංඥං අරඤ්ඤ සංඥං පටිච්ච මනති කරෝති ඒකත්තං. තස්ස අරඤ්ඤ සංඥාය චිත්තං පක්ඛන්දති පසීදති සම්තිත්ති අදිනිච්චති සෝ ඒවං සජානාති. යේ අස්තු දරතා දාන සංඥං පටිච්ච ඡේද න සංති. යේ අස්තු දරතා සිමුති මහත්මිය, සිමුති මහත්මිය අපිට මේ කොටස් ටික දැන් පාළිය ටික වැඩි කියන්න හින්දා ඒ තේරුමත් එක්ක යන්න පුළුවන් කලින් වගේ. අර අපි දැන් මෙහෙම කිව්වේ තග්ගතේ ඒතං ආනන්ද සුසුතං සුද්ධයිතං සුමනසිකතං සුපදාවිතං කුබ්බේහා ආනන්ද ඒතරිපි ශුන්‍යතා කියන බෞලම් කියනවා කියලා. එතකොට අර ආනන්දාමුදුනේ ඇහුවනේ මේ ආනන්දාමුදුනේ ඇහුවනේ මට මේක මනාවට ඇසීමක්ද මනාවට ධාර්මයේ කිරීමක්ද කියලා. එතකොට තථාගතයන් වහන්සේ දේශනා කරනවා ආනන්ද ඔබගේ මෙනෙහි කිරීම ඔබගේ ග්‍රහණය කිරීම එහෙම නැත්නම් ඔබගේ මතක තබා ගැනීම මනාවට මතක තබා ගැනීම ඒක හරියටම හරි ආනන්ද කියලා කියනවා. එදයි එදත් එදා පමණ නෙවෙයි අදත් මම බොහෝ සෙයින් ඉන්නේ ශුන්‍යතා විහාරෙම තමයි වාසය කරන කියන එක තමයි අර ඒ තග්ගතේ ඒතං ආනන්ද සුසුතං සුභේතං සුමනිසිතං සුපදාර්ථයන් පුබ්බේ ආනන්ද ඒතරීපී ශුන්‍යතා විහරණ බහුලං විහාරම් කියලා කියන්නේ. ඒ කොටස දෙන්නේ නැහැ. ඊගාට සෙමුදි වාසය අර කිව්වේ ශේතා පියානන්ද අයන් නිගාර මාතුපාසාදෝ ශුන්‍යතෝ කියලා ඒ කොටසක්. ශුන්‍යතෝ ඉති පුරිස සත්‍තිපාලින අත්විද්‍යං අශුන්‍යතං යදිවං වික්ඛු සංගම් පටිච්චේකත්තං කියලා. එතකොට සතරේ තමයි ඒකෙන් අදහස් කරලා තියෙනවා කියන්නේ ශුන්‍යතාවට උපමාවක් කියනවා මේ බුදුරජාන් වහන්සේ ආනන්ද මේ විහාරය මේ ඉන්න විහාරය අලින්ගෙන් අශ්වයන්ගෙන් ගවයන්ගෙන් ශුන්‍යයි. ඒ වගේම රන්මසු මිල මුදල් වලින් ශුන්‍යයි. ඒ වගේම ස්ත්‍රී පුරුෂයන්ගෙන් ශුන්‍යයි. නමුත් මෙතනත් අශුන්‍යතාවයක් තියෙනවා. කුමක්ද මේ මේ ආරන්නේ? ඒක නැත්තම් මේ විපතකටෙන් වාචික වාචික මේ ආරන්නේ කුමක්ද අශුන්‍යතාවේ? මොකද මෙතන මේ භික්ෂු සංඝයා ඉන්නවා ඒ නිසා කියලා. මේ විහාරයේ භික්ෂු සංඝයා නැමති එකම ධර්මතාවයෙන් අශුන්‍යයි. එකම එක ඒකත්වයක් තියෙනවා මේ භික්ෂු සංඝයා නිසා. ඒ ඒකත්වය හැර අනෙක් සියලුම ධර්මතාවයන්ගෙන් ශුන්‍යයි. එතකොට ඔන්න ශුන්‍යතාවට උපමාවක් කරන බුදුන් වහන්සේ මුකුත්ම නැතුව නෙවෙයි එකම ධර්මතාවයක් තියෙනවා. මොකද්ද? භික්ඛු සංඝම් පටිච්ච. භික්ඛු සංඝය හැර අනිත් සියල්ලම ශුන්‍යයි. සම්දී මිලමුදල්වලින් ශුන්‍යයි. ස්ත්‍රී පුරුෂයන්ගෙන් ශුන්‍යයි. ඒ විදිහට තමයි සෙමුදු මහත්මිය ඒක කිව්වේ. ඒ විදිහට කොටස් කොටස් වශයෙන් තියනවාද ඔබට මේ කීපේ තේරුම? ඊගාවට කීප කොටස් තමයි ඔබට මේ ඒව මේව කෝ ආනන්ද වික්ඛු අමනසිකවත්ව අමනසිකරිත්ව ගාමසඤ්ඤං අමනසිකරිත්ව මනුෂ්‍ය සංඤ්ඤං ආරඤ්ඤ සංඤ්ඤං පටිච්ච මනසිකරෝති ඒකත්තං. ඒ කොටස තේරුම් තියනවාද ඔබට මේ දාත කියන්නේ? ඔව් තියෙනවා. එතකොට ඉන්නේ ආනන්දේ පරිදිම මහාන ග්‍රාම සංඥා මෙහි නොකොට මනුස සංඥා මෙහි නොකොට ආරණ්‍ය සංඥා පිණිස ඒකත්වයක් මෙහි කෙරේද ඒ මහාන ගුගේ ආරණ්‍ය සංඥායේ සිට දිවේ සහදී මොනවත සිටි දැකගනි ඒ මහාන මෙසේ නොවලින් දන්නේය ග්‍රාම සංඥා නිසා යම් දරත කෙනෙක් ඇද්ද ඔහු මෙහි නැත මනුස සංඥා නිසා යම් දරත කෙනෙක් ඇද්ද ඔහු මෙහි නැත එතෙසුදු උව මේ දරත මාත්‍රයේ ඇත කිනෙක්ද ය ආරණ්‍ය සංඥා නිසා වන ඒකත්වයයි ඒ මහන ග්‍රාම සංඥාව පිළිබඳව මේ සංඥාගතය ශුන්‍යයයි නුවණින් දන්නේ මනුස සංඥා පිළිබඳ මේ සංඥාගතය ශුන්‍යයයි නුවණින් දන්නේ අශුන්‍යතාවයේද ඇත කිනෙක්ද ය ආරණ්‍ය සංඥා නිසා වන ඒකත්වයයි මෙසේ එයි යමෙක් නැද්ද එයින් ශුන්‍යයයි මොනවද නොනින් දන්නේ යමෙක් එයි ඉතිරි වේද විද්‍යාමාන වන ඒමේ අසුන්නජාවය ඇතැයි නොනින් දන්නේ ආනන්දය මෙසේ ඉනුදු ඒ මහනහට දෙර යථාභූත වූ අවිපර්යස්ත වූ පාරිශුද්ධ වූ ශුන්‍යතා වක්රාන්තියක් වෙයි ඒටි ශුන්‍යතාවය ගැන පැහැදිලි කිරීමක් කරන්නේ දැන් ආරණ්‍යක අරණ්‍යනාසනයක ඉන්නා නම් ඒ ඉස්සේ පුරුෂයන්ගෙන් සාන්තිදී මුතුමැණික් වලින් ඇත්තක් ගවම හිතාදීන්ගෙන් සොර වුණාට සංඥාවක් තියෙනවා ආරන්නේ ඉන්න අරණ සංඥාව කියලා. එතෙන් තනකම් ඒවා ඩිස්කස් කරන ගලක් මත දිගට යමුද? ඔව් අපි ඔබතුම කියපු දෙනාටත් මතක් කරගමු. මොකද අපිට හරිම වැදගත් මේ සූත්‍ර දේශනාව ඇත්තටම අපිට සම්පූර්ණ කතා කරලා තියෙනවා. නමුත් අපි දැන් සිකුරාද නැවත කතා කරන නිසා ඔබතුම මතක් කරලා විදිහට අද යම්කිසි භික්ෂුවක් ගම් නිගංගම් මේ මෙනෙහි කන්නේ නැතුව නොඑක් මිනිස්සු ගැන සීකන්නේ නැතුව එකම ආරුණ සංඥාවෙන් ඉන්නවා නම් එදින් තමයි අද ආරණ්‍ය සංඥාවේ හිත මොනවට බස ගන්නවා නම් හිත පහදිනවා නම් හිත විසිරන්නේ නැත්නම් හිත එකඟ නම් එකම ආරණ්‍ය සංඥා තුළ පමණක්ම හිත තබාගෙන ඉන්නකොට එයාට අර ගාම සංඥාව මුල් කරගෙන කිසියම් දුකක් වෙහෙසක් තියෙනවා නම් ඒ දුක වෙහෙස නැහැ එකම ආරණ්‍ය සංඥාවෙන් ඉන්නවා ගාම ඉන්නකොට ගාම සංඥාවක් නැති නිසා මනුෂ්‍ය සංඥාවක් නැති නිසා එතකොට මේ ආකාරයට ආරණ්‍ය සංඥාවෙන් ඉන්නකොට එයා හොඳට දන්නවා ගම ගැන නියම් ගමක් ගැන සීකනකොට ඇති වෙන වෙහෙසක් දවිද්දක් දුකක් තියෙනවා නම් ඇලීමක් ගැටීමක් වශයෙන් හෝ රැවටීමක් වශයෙන් හෝ රාග දෝෂ මෝහෝ ඒ නිසා ඇති වෙන කිසිම වෙහෙසක් නැහැ එයා දන්නවා දැන් ගාම සංඥාව නිසා ඇති වෙන වෙහෙස තමන්ට නැති බව ඒක අපිට තේරෙනවා වගේ නේද සෙන්ති මහත්මයා ඒ කියන්නේ ගාම සංඥාව තියෙන කෙනා යම් කිසි දුකක් තියෙනවා නම් ඒ මිනිස් ග්‍රාමයේ මිනිසුන් සමග ගැසීම නිසා ඒ ආදි වශයෙන් ඒ ආරන්නේ ඒ ආරන්න සංඥාව තියන් ඉන්න අවස්ථාවේදී කෙනාට ඒ ගාම සංඥාව නිසා ඇති වෙන දුක් නැහැ කියන එක නේද කියන්නේ සෙන්ති මහත්මයා එහෙමයි. එතකොට ඒ ග්‍රාම සංඥාව නිසා කියන දුක් නැහැ. අර සත්තුන් ගැවෙනකොට ඒ සත්තුන් නිසා තියෙන ඒ දුක් නැහැ. ඊළඟට සංවේදී මුතුණි පරිස්සම් කරන්න හොරු වෙයි කියලා ඒ වගේ බයක් නැහැ. ඊළඟට මිනිස්සු ඇවිල්ලා කතා බහ කරලා විවේකයේ කඩලා ප්‍රශ්න ඇති කරලා ඒ වගේ ප්‍රශ්නත් නැහැ. නමුත් ආරණ්‍යයේ ඉන්නවා කියලා ආරණ්‍ය සංඥාව නම් කියනවා ඉතින්. කියලා. ඒ ටික නේ පැහැදිලි කරගන්න තුනක්ද? එහෙමයි. ඒක තමයි කියන්නේ ආරණ්‍ය සංඥා මුල් කරගෙනම පවතින එකම දඩ ප්‍රභාවක් විතරයි තියෙන්නේ. අත්විවේකයෙන් අසුචිතයෙන් වැඩිතන් ආරණ්‍ය සංඥාන්ට පිටිච්ච ඒකත් අන්ති කිව්වා නේද? ආරණ්‍ය සංඥා මුල් කරගෙන පවතින එකම දඩ ප්‍රභාවක් විතරයි තියෙන්නේ. එතකොට ඊගාට කියනවා එතකොට දැන් ශුන්‍යතාවය කියනකොට මුකුත් නැති බව නොවේ එහෙනම් මේ කියන්නේ. මෙන්න මේක තමයි මෙතන වැදගත්ම පොයින්ට් එක. ඔන්න පැටි අපි අහගමු ඈ. මතක තියාගමු. මේ ශුන්‍යතාවේ කියපු ගමන් දැන් මං ගා චිකුරාද ජීනාලන කම්බු කියලා දෙන අපිට මේවා අපි මේ අපි දැන් අද වරද්දලා කියලා දෙන දේවල් අද වරද්දලා කියන්නේ බොහෝ දුක ඉඳ තියෙනවා කියලා නේද කියන්නේ මේ අපිට අද කියලා දෙනව නෙවෙයිනේ කතා කරනවානේ එතකොට ජීනාලන කම්බුගෙන් අපි අහගමු අපි අද වරද්ද ගත්තොත් ඈ ඒ වගේම අපි හරියට කිව්වොත් ඒක අපි තවදුරටත් මේවා කරගමු ජීනාලන කම්බුගෙන් මේ ශුන්‍යතාවේ කියපු ගමන් සාමාන්‍ය අවබෝධයක් තියෙන කිසිවක් නැත කියන අර්ථයෙන් නේ අපි දන්නේ භාවනාවක දුනත් අපි ශුන්‍යතාවෙට ගියා කියලා හිතනවා මට මොකුත් තිබුණේ නැහැ මම මොකද එතකොට තමයි ශුන්‍යතාව කියලා අපි සාමාන්‍ය කෙනෙක් හිතන්නේ. නමුත් මෙතෙන්දී මේ පැහැදිලි කිරීම තුළ මේ මුතුවක් වෙලා පදයන් වාන්ති කියන්නේ එතකොට දැන් ශුන්‍යතාවය කියනකොට මුකුත් නැති බව නොවේ කියන්නේ. එක ධර්මතාවයකට හිත තියලා අනෙක් සියලුම ධර්මතාවයන්ගෙන් මිදලා ඉන්න එකට කියනවා එක්තරා ශුන්‍යතාවයක් කියලා. ඒකත් එක්තරා ශුන්‍යතාවයක් කියලා කියනවා. චිත්තසෙන් කුමාරණිය ඒක එහෙම කියලා කියන එක හරිද? ඒ කියන්නේ පොඩ්ඩක් අහලා ඉඳලා ගන්න පුළුවන්. ඔව් ඇත්තටම ඒ ආකාරයට අපි සඳහන් කර ආකාරයට මේ ග්‍රාම සංඥා ඒ කියනවා නම් ඊළඟට මනස සංඥා ඒ වගේවා තියෙනවා නම් ඇසින් කනින් නාසයෙන් දිවෙන් කයින් මනසින් අරමුණු ගැනීම නිරන්තරයෙන් සිද්ධ වෙනවා. රූප වේදනා සංඥා සංකාර රූප වේදනා සංඥා සංකාර විඥාන ආදී පංච උපාදාන ස්කන්ධයන්ගේ ඇති නැති නිතරම එනවා. ඒක නිසා ගැටීමක් එනවා. ඊළඟට මම මගේ ආත්මය වශයෙන් සංහා දෘෂ්ටි මානසයෙන් අරගෙන ප්‍රපංච හදනවා. ඒ වගේ වෙනකොට කාය විදේශයක් එතන චිත්ත විවේකයක් ලැබෙන්නේ නැහැ. කාය විවේකයක් චිත්ත විවේකයක් එතන ලැබෙන්නේ නැහැ. ඒ ආකාරයට ඒ ආරණ්‍යක නොපිට ග්‍රාමයක හිටියෝ. ඉතින් ඒ ආකාරයට ඒ චිත්ත විවේකය වගේ දෙයක් එතන සඳහන් කියලා හිතෙන්නේ ඒ විවේකය ලැබෙනවා මේ ආරණ්‍යයේදී ශුන්‍යතාවයක් දකිනවා ඒ ආකාරයට කියලා තමයි අදහස් වෙන්නේ. ඒරන් තමයි. ඔව් ඒරන් සම්මාචිමුගාමිය ඔව් වොම්බින් එතකොට අතුරුම දැන් මොන මම සුදස්නහමඳුරෝ කියලා තියෙන ටිකක් කියන්නේ ඒකන සුදස්නහමඳුරෝ ප්‍රයත්න තියෙන තමයි මේ ශුන්‍යතා චේතෝ විමුක්තියේ නොයෙක් ප්‍රභේද තියෙනවා මේ ශාසනය ඇසුරු කරන ශුන්‍යතාවකුත් තියෙනවා මේ ශාසනයෙන් බැහැර ශුන්‍යතාවකුත් තියෙනවා මෙතෙන්දි තථාගතයන් වහන්සේ මේ ශුන්‍යතාවයේ එක එක උද්දේශ දක්වනවා අබැයි මේ තවමත් මේ කතා කරන්නේ ආර්ය ශුන්‍යතාවයේ ගැන කියන එකක් නෙමෙයි කියන්නේ කිව්වා නෙමෙයි ඔව් අපි මෙතන මේ කියන්නේ අවන්න සංඥාවෙන්. අවන්න සංඥාවෙන් ඉන්නකොට ගාම සංඥා, මනුෂ සංඥාවෙන් ශුන්‍යයි. එයාට එකම ආරම් සංඥා ඇසුරු කරගෙන පවතින ධර්තකමක් විතරමයි තියෙන්නේ. මේකත් එක්තරාමත්ම ශුන්‍යතාවයක්. අපි ඒක තේරුම් ගන්න ඕනේ. ඒක ශුන්‍යතාවයක් තමයි. නමුත් ඒක මොකද ආදි ශුන්‍යතාවේ නෙමෙයි වෙන්න පුළුවන්. ඒක අපි හැබැයි අපි ඒක තේරුම් ගන්න ඕනේ මොකද අපි හිතාගෙන ඉන්න විදිහේ කිසිම දෙයක් නැති ආසවගේ තැනක් ගැන කීමක් නෙමෙයි මේ ශුන්‍යතාවය කියන්නේ. ස්වයංනාති කියනවා මේ ස්වයංනාති වචනේ මම එහෙම කිව්වේ ගොඩක් දෙනෙක් මට ඇවිල්ලා කියනවා ස්වයං වාංශ මට දැන් කිසිම අරමුණක් නැති ශුන්‍යතාවේ හොඳට හිත තියාගෙන ඉන්න පුළුවන් මේක ආදී ශුන්‍යතාවේ නේද කියලා අහනවා ඒ නිසා මම හිතුවේ ඒ කාරණාවත් මුල් කරලා යථා භූත ස්වභාවය පෙන්වලා ඊට පස්සේ එතෙන් යන මාර්ගය කිව්වොත් වඩා හොඳයි කියලා මේ ස්වයංනාති වචන ඊළඟට වාද වශයෙන් කියනවා මොන සූත්‍රයේ සාමයටත් ඒවම්පි පිස්ස ඒස ආනන්ද යතා බුච්චා අවිපල්ලත්තා පරිසුද්ධා ශුන්‍යතාවක්කන්ති භවති කියලා. ආනන්ද මේ ආකාරයටත් යතා භූත වූ උපල්ලාස නැති පිරිසුදු ශුන්‍යතාවයක් පවති. මෙතෙන්දි නিত্য සුඛ ආත්ම වශයෙන් ස්ත්‍රී පුරුෂ වශයෙන් අරමුණු නැති පිරිසුදු ඒ කියන්නේ නිවන් ධර්ම නැති එක්තරා මට්ටමක ශුන්‍යතාවයක් තියෙනවා. ඊට පස්සේ තථාගතයන් වහන්සේ දේශනා කරනවා පොනිෂපලං ආනන්ද බික්කු අමනුෂිකවිත්ව මනුෂ්‍ය සංඥා සංඥා අමනුෂිකවිත්ව ආරණ්‍ය සංඥා. කිසිම මනුෂ්‍යකම හිතන්නේ නැතුව අවන්න සංඥාවක් හිතන්නේ නැතුව පතුවි සංඥාන් පටිච්ච මනුෂිකරෝති ඒකත්ත. පතුවි සංඥාව විතරක්ම මෙහෙය කරනවා. දැන් උඩ දැන් අරණ සංඥාවම පියවත් වෙනවා. පතුවි සංඥාව විතරම මෙහෙය කරනවා. දැන් මෙහෙම හම්බ වෙනකොට ස්ත්‍රී පුරුෂ මිනිස්සු හැටියට සීකන්නේ නැහැ. කලින් ස්ත්‍රී පුරුෂ හැටියට තිබුණානේ ඒව නැහැ. මිනිස්සු හැටියට ගන්නේ නැහැ. ගස්, ගල්, ගෙවල්, දොරල් හැටියට සීකන්නේ නැහැ. ආරණ්‍ය හැටියට සීකන්නේ නැහැ. දැන් ආරණ්‍ය සංඥාවේ ඉන්නකොට ආරණ්‍ය තිබ්බ ගස්, ගෙවල්, බුදු පිළිම අරම ඔක්කොම තියෙනවනේ. ඒව මොකුත් නැහැ දැන්. මේ හැමතැනම දැන් තියෙන්නේ පතුරු ධාතු නේද කියලා කෙනෙක් සීකනවා. එහෙම පතුරු ධාතු සීකනවා නම් පස්ස පතුරු සංඥාවේ චිත්තං පක්කන්දිති පසීදිති සම්දිති සද්ධද මුච්චති. දැන් අපිට පුළුවන් පටිවි සංඥාව කියලා හිතන්න. නමුත් එහෙම හිතුවට ඒ පටිවි සංඥාව සීකන වෙලාවේදී මනුෂ්‍ය සංඥා, ස්ත්‍රී සංඥා, පුරුෂ සංඥා ශුන්‍ය වෙන්න පුළුවන්. නමුත් ඒකට ශුන්‍යතා චේත විමුක්තිය කියලා කියන්නේ නැහැ. එහෙම පටිවි සංඥාව සීකන කොට. මේකෙදි හොඳ කාරණාවක් කියනවා පටිවි සංඥාවේ චිත්තං පක්කන්දිති. පටිවි සංඥාවේ හිත හොඳට දැසගෙන සිටනවා. ඉතින් මේක හොඳට පිළිගන්නවා. පසීදිති, ඒ කියන්නේ හිතේ ප්‍රතිවිදාති හොඳට පාදිනවා. සම්තිච්ඡති, මනාව හිත නැත වෙලා තියෙනවා. අදිමුච්ඡති, හිත දැසගෙන තියෙනවා. ඒක තත්ත්ව පදවි සංඥා චිත්තම් පස්සන්දිති පසීදිති සම්තිච්ඡති අදිමුච්ඡති කියන වචන ටිකේ පැහැදිලි කරේ. පටිවි සංඥා චිත්තම් පස්සන්දිති කියලා කියන්නේ පටිවි සංඥාවේ හිත හොඳට බැහැගෙන ඉන්නවා. ඉතින් මේක හොඳට පිළිගන්නවා. පසීදිති කිව්වම හිත ඒ ප්‍රතිවිදාති හොඳට පහදිනවා. සම්තිච්ඡති කිව්වම පස්සේ මනාව හිත නතර වෙලා තියෙනවා. අදිමුච්ඡති කිව්වම හිත දැසගෙන තියෙනවා. ඒ කියන්නේ කෙනෙකුට පටිවි සංඥාව සීකරන්න පුළුවන් නම් හිත කිසිම දෙයකට හෙළවෙන්නේ නැතුව ඒ අරමුණ පිළි අරගෙන ඒකේද ස්ථාවරව නිශ්චලව නිශ්චිතව තියෙන මට්ටමක් ගත්තම ඔය මට්ටමට වැඩිලා ඔය මට්ටමට හැදුණු හිතකින් මේ පටිවි සංඥාව අරමුණ වෙන තැනකටයි ශුන්‍යතාවය කියලා කියන්නේ. එහෙම නැතුව අපි පටිවි සංඥාව කියලා මේ මොහොතේ හිතනකොට අපි හිතුවට පටිවි සංඥාව කියන එක හිතින් පිළිගන්නේ නැහැ. හිත සැසඳෙන්නේ නැහැ. අපිට හිතෙන්නම ගොඩනැගිලි තියෙනවා මිනිස්සෙක් ඉන්නවා කියලා. නමුත් මේ ශුන්‍යතාව කියන එකද පෙන්නනවා මෙනෙහි කරන සංඥාවේ දැසගෙන තියෙනවා. හොඳ චේත පහදිනවා. ඒ අරමුණ හිතින් පිළිගන්නවා කියන කාරණාව. මම හිත සිතුමාගේ කවුදටත් ඒක ගැන වැඩිදුර කියන්න උත්සාහ ගන්න නැතුව එහෙනම් අපිට තේරෙනවා මේ ශුන්‍යතාව කියනකොට මේ අර පක්කන්දිති පසීදිති සම්තිච්චිති අදුමුච්චිති කියන එක හොඳටම අපිට තේරුම් ගන්න වෙනවා. අපි කියනවා නම් කිසියම් අවස්ථාවක අපිට ශුන්‍යතාවයකට එළඹෙනවා කියලා. මොකද අපි චින්ති මහත්මයේ ඔබතුමී දන්නවා මේ යම් කාලවල අපි ඔය පටි සංඥාව එහෙම අපි මෙනෙහි කරමින් එහෙම කරනවා කියන සිද්ධි දෙකෙන් වෙනවා. නමුත් ඒ අපිට කියන්න පුළුවන්ද ඇත්තටම අපිට මේ ශුන්‍යතාවයක් ඇතිවෙනවා කියලා මේ ඔකී විදිහට පටි සංඥාවේ හිත හොඳට දැසගෙන සිටීමක් ඒක හොඳට පැහැදීමක් මනාව එතන හිත නතර වෙලා තිබීමක් අදිමුච්චිති ගතියක් තිබුණේ නැත්නම් කියන කාරණා. එහෙනම් මම විශ්වාසයෙන්ද වාදි ඔබට මේක බාර දෙන්නම් පොඩ්ඩක් ඒකෙන් සාකච්ඡා කරන්න කලින් මේ මිනිස්සුත් එක්ක එකතු වෙලා යන්න කලින්. එහෙනම් ඒකත් දෙයි කියලා හිතෙනවා. එතන මට දැනෙන ලොකු අදහසක් තියෙනවා පටි සංඥාව පිළිබඳව කල්‍යාණ මිත්‍රින්ටත් ඒ ගැන කතා කරන්න පුළුවන්. ඒතකොට පටි සංඥාව කියලා කිව්වහම දැන් අරණයක ඉන්න සිල්ලතෙකුට කියන පටි සංඥාව කියලා කිව්වත් පටවිය කියන්නේ රූප කොටසක් රූපයක්. එතකොට රූපයක් රූපයට සංඥාව ඇහැට වැටුනහම අපි දන්නවා රූපයයි ඇසයි රූපයයි විඥානයයි එකතු වෙලා චක්කු විඥානය. එතකොට ස්පර්ශය ස්පර්ශයෙන් හැදෙන වේදනා වේදනා සංඥා සංකාර හැදෙනවා සංස්කාර. එතකොට සංස්කාර හැදිලා ඒවා සංහා දික්තිමාන වශයෙන් ගන්නවා උපාදාන කරගන්නවා ඒ තේිනුම් භව ප්‍රයත්නකට යනවා. දැන් අපි මේ අවස්ථාවේදීත් මේ ගන්න රූප සංඥාව රූපයක් දැක්කම ඒ ගන්න රූප සංඥාව රූපයේ අසුබ බව නොදැක්කොත් ඒ අසුබේ රූපය සුබයි කියලා ගන්නවා. ඊළඟට දුක් සහිතේ රූපය සුඛයි කියලා ගන්නවා. අනාත්ම ආත්මයක් තියනවා කියලා ගන්නවා. අනාත්ම වූ රූපය මම මගේ සියල් මගේ වශයෙන් තබා ගන්න බැරි විදිහ රූපය ගන්නේ මගේ ආත්මය කියලා. ඊළඟට අනිත්‍ය බවක් තේන්නේ නැහැ මේක නිත්‍යයි කියලා. එතකොට නිත්‍ය සුභ සුඛ ආත්මාදී විපල්ලාස වලින් ගන්න මේ සංඥාව. ඒ ආකාරයට ගන්න සංඥාව නිසා ඒ සංඥාව එමනනම් ඒ රූපයට හිත දැක ගන්නවා. හිත උපාදාන කර ගන්නවා. උපාදාන කරගෙන ඊළඟට ඒ ගැන දිගින් දිගට මෙනෙහි කරනකොට මේ ග්‍රන්ථ වෙලා ඊළඟට ඒ රූපේ දෙරි සිට දැතගෙන ඉන්න තැනට දක්වා යනවා. සිත රූප වේදනා සංඥා සංකාර ඒ හැම එකටම විඥානයේ දැගෙන ඉන්න තැනකට යවෙනවා මේ රූප සංඥාව කියනවනම්. ඉතින් ඒක නිසා තමයි ඒවලු සංඥාවක් කියනවනම් රූප සංඥාවක් හෝ යම්කිසි ඒ ආකාර සංඥාවක් කියනවනම් තණ්හා දිට්ඨි මානවලින් ගත්තු මම මගේ ආත්මය කියලා ගත්තු අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් තේරුම් නොගත්තු සංඥාවක් කියනවනම් ඒක තමයි උපාදාන පත්‍ය භව කියන තැනට යනකම් ප්‍රතිසු සමුප්පාදය වගේ සත්‍යයට යන්නේ කියන අදහසක් තමයි යාවේ. ඒක නිසා ඒ ආකාරයේ පටි සංඥාව කියනවනම් ශුන්‍යයි කියලා කියන්න බෑ කියන අදහසක් ආවා. වසන්ත මහත්මයාගේ ඉන්නවා අපිට පුළුවන් ද ඒ ගැන කතා කරන්න? තෙරුවන් සරණයි. කොහොමද ශුන්‍යතාවයක් දක්වා යන්නේ කියලා. එතකොට දැන් අපි කියුවා ග්‍රාම සංඥාවෙන් අයින් වෙලා ඊළඟට මනස සංඥාවෙන් අයින් වෙලා ඒ යෝගාවචරය අරණ්‍ය සංඥාවෙත් අයින් වෙලා ඊළඟට පතරි සංඥාව පතරිය ගැන මෙහෙ කරනවා පතරි සංඥාව තියෙන්නේ කියලා. එතකොට අනිත් සංඥාවල නැතුව මේ පතරි සංඥාවේ හිත දැහැගෙන ඉන්න කෙනෙකුට ශුන්‍යතාවයක් නැහැ කියනවා. එතකොට ඒ ගැන තමයි අදහස් අපිට දැනගන්න ඕනේ. සර්වන් සර්ණ. මේ වතරම සිතාම සිවිදුමාගේ අපි මෙහෙම කරමු. අතරම කියපු දේවල් තේරුණාද අපි කියන්නේ අපි නෙමෙයි සතගේ සුද්ධ ස්නානෝනේ අපි කතා කරේ පොත්පතේ තියෙන විදිහට. මේකේ ඒ කියපු දේ තේරුණාද? මොකද ඉතින් මේක මෙතන තමයි මෙතන එක. තමයි ප්‍රධානම දේ දැන් මේකේ දොරටු ගානක් තියෙනවා. අපි හිතන්න මේ ලොකු ගුහරයකට ඇතුළුනා කියලා. තව තියෙනවා ඉස්සරහ ලොකු දොරටු. මේක තමයි පළවෙනි දොරටු. මේක මේකේ ආලෝකී ගන්න නැතුව සූත්‍රයේ ඉතුරු ටික ගන්න බෑ. මේකේ තියෙන ලොකු කරක් ගැඹුරක් මේක අහුණාද යන්ත මොකද මේ කිව්වේ කියලා. මේ කොටස. මෙන්න දැන් අපි එක එකගේ අදහස් කියනට වැඩිය සූත්‍රේම විග්‍රහ කරගන්නයි මම හදන්නේ. මේ කොටස තේරුණාද? මේ සිනුදුවාදී අපි ඒ විදිහට බලමුද පොඩ්ඩක් දැන් මෙහෙම අහන්නකො දැන් අපිට අපේ හිත හැමතැනම අපි දැන් දුවන දැන් අපිට මෙච්චර තියෙ මොකද්ද අපි හිත දින්නේ ගමේනේ දැන් මම අපේ නම් මගේ නම් හිත ගමේ නෙමෙයි ලෝකේ පුරාම තියෙන්නේ ගම කියන මේ වචනේ අපි කිව්වට ගම සංඥා කියන එක තමයි ඉතින් ලෝක සංඥා තියෙන්නේ මුළු ලෝකෙම වගේ ඔළුවේ තියෙන්නේ ඈ ආදී වෙන්නේ මොකද්ද ඇමරිකාව වෙන්නේ මොකද්ද ආරවද නේද ඔක්කොම ලෝක සංඥාමයි ඉතින් දැන් ඉතින් සංඥා ඉවරෙන් නැත්තරම් ඉතින් කොහොමද නිවනක්? ඉතින් නිවනක් කියලා කියන්නේ හිතේ නිදහසක්වත් නැහැ ඒ තරම් සංඥා. ඉතින් කොහොමද දැන් මේ සංඥා අපි දැන් මේ සූත්‍රයේ ගැන කියනකොට ඒ අඩුම වශයෙන් පන්සලකට ගිහිල්ලා භාවනාවක් කරන හැම වෙලාවට හරි ඒ සංඥා ටික අඩු කරගෙන පන්සල ඉවරන පස්සේ ඒ විදිහට මේ අපි කතා කරේ ආරණ සංඥා කියලා ගමෙන් අයින් වෙලා එහෙමම අඩු කරගෙන ගියාම ආරණ්‍ය හිතියත් සංඥා ගොඩයි එතන. ඉතනම සුන්දරතාවයක් තමයි. නමුත් ආර ඒකම ඔබට ගිහිලා ඊගාව ස්ටේජ් එක තමයි අපි නතර උනේ. ආරණ්‍ය තියෙනත් ඔය ගල් පන්සල් ඒ තියෙන මේ බිත්තියරෝ මේවා බුදු පිළිම එහෙම නැත්නම් ඔය මිනිස්සු දකින්න හාමුදුරුවෝ ඒව ඔක්කොමත් එහෙම ගන්නේ නැතුව ඒ සංඥාවෙන් ගන්න නැතුව හාමුදුරුවෝ කියන සංඥාවෙන් මේ විහාරයේ කියන සංඥාවෙන් ගන්න නැතුව මේ සියල්ල පටි ඇටියට දකින්න පත්ති තමයි අපි කතා කරන නතර උනේ. එතන තමයි දැන් ඉන්නේ. මේ සංඥාව වැඩිම වැඩිලා තියෙනවාද කවුරුහරි පටි සංඥා. එතකොට එතෙන්දී මේ පටි සංඥා වැඩිම වැඩිලා ශුන්‍යතාවයකට හිත එකඟුලා තියෙනවාද යම් කෙනෙකුට. ඒ ගැන තමයි අපි දැන් මේ කතා කරන්නේ. එහෙම වෙනවනම් කොහොමද ඒක වෙන්නේ කියන කාරණාව. ස්වයං වාසිය අපිට මේ කියල් දෙන්නේ සුදසමහම දරුව වෙතදී කොමතක් කරන්නේ. එහෙම අපි යම් යම් අවස්ථාවල උමු කරලා තියෙනවා. කවුරු අපි කියන්නේ කොච්චරද අපි නෙමෙයි හැමෝම අපිත් කරලා තිනවා. එතකොට මේ කරන දේ අපි කරලා අපි දැන් මෙහෙම සම්මුදාවට ආවිලා අපි අන්තිස කෙනෙක් හිතාගෙන ඉන්නවා නම් ඒකේ නිවැරදි කිරීමක් කළ දෙන්න තමයි උන්වහන්සේ හදන්නේ මේ. උන්වහන්සේ කියන්නේ එහෙනම් අපි ඉස්සෙල්ලා තේරුම් ගමු නිවැරදි කිරීම කරේ කොතනද කියලා උත්තර ගන්න ඉස්සෙල්ලා අපිට අපි පැතු විසඤ්ඤාව වැඩිලා සම්මුදාවට ආවම ඇවිල්ලා තිනවා නම් ඒක ඉතින් අපි අද්දකින් මොකද්ද කියලා උකට අපිට අපි හදා ගන්න පුළුවන් වෙයි. එහෙම දැනේ දසන්ත මාත්‍ය. ඔබතුමාට ඒක නැද්දකමක් තියනවාද? පටි සංඥා වදලා පටි සංඥාවේ සම්මුතාවකට එළඹලා තියෙන අවස්ථාවක් ගැන. ඇත්තට රූපයක් දැක්කහම ඉති පතවි කියලා අපිට ඇත්තට තියෙන්නේ මොන ස්පර්ශයක් කරොත් අපිට කාය ස්පර්ශයෙන් අපිට මේ කියන ස්වභාවය තේරෙනවා. මේකේ මේ ස්වභාවය තුළින් තමයි දැන් අපි දැක්කද අපි ඒකේ තියෙන ගුණ ඉතින් පතවි කියනවනේ ගුණ ඒක තියෙනවා ඉත ලක්ෂ සංකේත ලක්ෂණ ආරම්භන සම්බන්ධය. ඒක දැන් අපි ඒක පිළිගත්තු ඒකේ සතර ආකාරයේ මන්‍ය නැකන දෙන්නේ පිළිගත්තු අපිට ඉතින් තැනෙන්නේ. ඒක පොත දැන් අතවිය කියන එක සංඥාවක් දෙක එක අදකේ වගේ දැන් උදේවා විතුන කියවගේ දැන් මේව එක අවස්ථා. දැන් ලස්සන හාවගලන්නේ කවදෝස්නාක් දැන් එක අපෝතිජ වායුකේ සතර මහා ධාතුව කියන හැමක නම දකින්න මේ. ඒකත් අනිත් විදිහට සිවහසු දේශනා කරනවා. ඒකත් උපාදාය කියන. මේකේ ගයි මේ උපාදාය කියනවා. මම ඇත්තටම මොළදි මොළදි වගේ පිටකලා බාහවනාක් කියලා කියනවා. නමුත් ඇත්තටම දැන් නම් එහෙම කරන්නේ නැහැ. මොකද ඒ යුක්තලා ඒ සාපේක්ෂතාවයක් විතරයි දැක්කේ. මොකද අපි අපින්දේ හැමවද ලෝකෙ මේ ඇත්තට සමකෙන් දෙච්චම සුකරුක ඉන්න අපි කියන අනුවද රූප සාහිර සම්පූර්ණ අපි ඒකට එක දීතු ගන්න. එතකොට ගස්තර නිස්සේ එතකොටත් උතන මේ නිමිති ගන්නේ ඇයි? ඒ අපිට ඒක අපිට ඒක කියන කීලා ගන්න. ඒක ඒ කියන්නේ අපිට දැන් ඔය පාතම අනිමිච්ඡ කියන අනිමිච්ඡ කියන එක තේරුම් ගන්න. ඒ වගේම අපෝනිකුණිකද ශුන්‍යතාවයට එන්න අනාත්මයට එන්න නම තේරුම් ගන්න කිව්වා. මට පැහැදිලිලා කියන්නේ මම කරන්න සිටිවල මෙහිමයි. ඉතලම ඒක තේරුම් ගන්න අවශ්‍ය වෙන්නේ හරි තේරුම් ගන්න නම් අර අපි දැනගන්න ඕනේ නේ. අපි නිමිති ගන්න ඕනේ. ඒකට මේක සිදුම්ම දැන් මුලපරයය මත නිසා මුලපරයය සිතුම් කියනවා නම් අපි සුපැක්ෂණ අපි මංගනා කරනවා නේ. ඉතින් පිළිගන්නවා කාරණා හතර තුළින්ම සුභිය ආපෝ තේජෝ වායු කියන හතරම පිළිගන්න. අපි ඒව අපිට සාර්ථක වෙන. පතේ කියන සාර්ථක වෙන. නැත්නම් අපි කියන පතේ කියනවා මේ මලක් කියනවා මට තේනවා මේ දෙස්මල් පතේ කියන. එතකොට ඒකෙ එතන ඉතන දුකු පොඩි මුලාවක් තියෙනවා. නැත්නම් අපි අහකට ගන්නේ කරන්නේ මන්නේ නැහැ. ඉතින් ඔකින් ගැලවෙන නම් දැන් මම මෙතන නිවනවා මම ඉගෙනගන්නවා කියලා මම ගැලවෙන්නේ මම නැති කරන්න නම් එතකොට මිනිස්වරයා වෙනස් දෙයක් කියලායි මට මම දැන් තේරුම් ගන්න ඉන්නේ ඒක මොකද මේක පරිස්සම් පාදිරේ ඒ කියන්නේ ඉඩක්පත් නිසාවෙන් තමයි කියන්නේ ඒ කියන්නේ මේවා හේතු නිදුන නිසා මේක සමුදය දැකන ඒ වගේ සංගුණ තමයි මම හිතන්නේ මොකද අත්යෙන්ම මම කිව්වා ඒකත් කරගෙන ඉඳාවිදී එකිනෙකට කලින් දලෝ දැන් අර අලුතින් සංස්කෘත ධර්මශනාවල අහලා තාපචාවල් මාර්ගෙනි මාර්ගෙනි ගන්නවා කියලා ඒ විදිහට මොකද එක්කෙන්ද හිත දුබ්බහම කොට ඒක තමයි දැනෙම සමුදේ දකින්නකොට ලෝකේ සමුදේ දකින්නකොට අපි නැහැ කියන්නේ නැහැ ඒ වගේම ඒකම සමුදේ දකින්නකොටම නිරෝධය ඒ කියන්නේ ඒක නැත්තම් නැති බව දකින්නකොට කියනවා කියන්නේ අද ඔයගෙ අතර මැදින් පිටකදින්න සුදාරු දෙන්න. ඒක සත්‍ය සම්ප්‍රදායන. ඒක මම එහෙම කියන විදිහට මම ඒකමතර වෙන ඉන්න. හොඳයි හොඳයි කමන්න. හොඳයි තේරුම් ගන්නයි හොඳයි. හොඳයි. අපි අද කතා කරන සූත්‍ර දේශනාව ඔස්සේ යනවා. චූලසුන්‍ය සූත්‍රය කතා කරන්නේ. චූලසුන්‍යක සූත්‍රයේ අපි කියන විදිහට යමු. අපි සූත්‍ර දේශනාවෙන් ලැබෙන ඉලක්කයක් තියෙනවා. ඒ ඉලක්කෙට යන්න ඕනේ සූත්‍ර දේශනාවේ මේ සමිකූලව කියලා තියෙන විදිහට ගියානකොට තමයි අපිට ලැබෙන්නේ. අපි දැන් ගමේ ඉඳලා ලෝකේ ඉඳලා ගමට ඇවිල්ලා ගමෙන් ආරණ්‍යයට ඇවිල්ලා ආරණ්‍යෙන් පටිනියට ආවා. ඉතින් පටිනියට ආපු තැන හොඳ තැනක්. මොකද ඉතින් තමයි ඔය ටික අපර සම්මතිය පවතින දේවල් වලින් බහැර සංඥාවකට යොමු වෙන්නේ. මොකද ලෝකෙ සම්මතිය තියෙනවා, ගමත් සම්මතිය තියෙනවා, ආරණ්‍ය සම්මතේ තියෙනවා, ආරවෙන්නේ ඉන්න මිනිස්සු හාමුදුරු සම්මතේ තියෙන දේවල්. ඉතින් ඒවෙන් යන්නම් දේවල් අයින් කළා සම්මතේ නැතිම යන්නම් පොඩි ප්‍රමාණයකට හිත සීමා කර ගැනීමක් නේද? කොහොමද ඒක කරගෙන ආවේ? ඒක ශුන්‍යතාවක් තමයි කිව්වා. නමුත් ඉතින් පස්සේ ඔන්න තමයි දැන් පටවියක් ගැන කතා කරනවා. ඒක අභිද්‍යය. සම්මතේ නැති එක. එතකොට මේ දැන් ඒක අපිට අපි අහලා සුන්දරවට කිව්වාගේ සුපමේ වශයෙන් දැනගෙන දැන් තියනවා. දැන් මම ඇස් දෙක පියාගෙන දැන් මේ සියල්ල පටවි කියලා එහෙම මෙනෙහි කිරීමක් කරනවා. බය බාගයක් දැන් වෙන මොකුත් නැහැ හිතේ පටවි කියලා. මේ සියල්ලම පටවි කියලා හිතට ඒක මෙනෙහි කරගෙන හිතියා ඉඳලා ඔන්න අපිට බොහොම එකඟතාවයක් එකතු වෙනවා. උනාම ඉතින් අපි මම නම් එහෙම කල්පනා කරලා තිනවා ඔන්න පටවි වදිනවා පටවි දාතේ මගේ හිත ශුන්‍යතාවයකට ආවා කියලා. එහෙම කිව්වම මේ දැන් තමයි මේ සූත්‍ර දේශනාව කියවනකොට තමයි කල්පනා කරන්නේ මට සිද්ධ වුණාද පතවි සංඥායේ චිත්තම් පක්ඛන්දති එක මට සිද්ධ වුණාද පතවි සංඥායේ පශීදති වුණාද පතවි සංඥායේ සම්තිච්ඡති වුණාද පතවි සංඥායේ අදිමුච්ඡති වුණාද එහෙම වුණා නම් තමයි මට කියන්න පුළුවන් මගේ සිත සුන්නිතයකට ආව පතවි සංඥාවක දෙන්නේ කියලා ඒකට මෙහෙම අපිට තේරුම් ගන්න පුළුවන් මම හිතන්නේ ආද මේ ඔක්කොම අපි සංවාදයේ කියපු දේවල්ට එකඟයි සංවාදය අද මේ ඔස්සේ ආවේ නැතුනාද ඒ කියන්නේ අපි ගත්තොත් දැන් හිතන්නකෝ අපි දැන් shopping mall එකට හරි එමු නැත්නම් ඔය shopping mall එකට ගමු shopping mall එකේ තියෙන අර මේ ගෑනු රූප ඇඳලා නැත්නම් පිරිමි රූප ඇඳලා ඇඳුම් ඇඳලා තියෙන්නේ මේ එහෙම තියෙනවනේ ඉතින් ඒ ගෑනු රූපයක් දැක්කම අපිට මේ මෙතන මේ ගෑනු රූපයක් කියලා අපි දැන් මම වචෙන්ද කිව්ව ගෑනු රූපයක් කියලා. එනවතර ගෑනු රූපයක් කියන ඒ හැඟීම මට එනවද? ශේමති මහත්මේ අපි දැන් පොඩක් කතා කරමු. එහෙම එනවද? ඔබතුමීට එහෙම එනවද? එහෙම දැක්කද? ගෑනු රූපයක තමයි අඳලා තියෙන්නේ. ගෑනු රූපයක් කියන මේ ෆීලින් එක ඒක ඒ හැඟීම එනවද? ශේමති මහත්මේ අපි මේ පොඩි කනෂේෂණයක් තියන්නේ නැහැ නේද? ඒ කියන්නේ ඔව් ඒ වගේ දෙයක් අංගල තියනවනේ ඉතින් ඒ ඇඳහට දෙන්න තමයි ඒක තමයි ඒගොල්ලෝ කරන්නේ ඒගොල්ලෝ පතවි පතවි සංඥාවක් නම් නෙමෙයි තවම නෑ ඉන්න මේ පොඩි කෙටි නේද ඉතහාපත් අපි තුමේ ඇඳගෙන ඉන්න මේ මොකද වර කියන්නේ මේ මට නම් එන්නේ නැහැ මේ ඒ ඇඳ ඒ ගෑනි ඒ මොඩල් එක දෙහා පැත්තේ මේ හැබැයි ගෑනු ළමෙක් කියන ලක්ෂණ මම අර මොඩල් එක ඊට වඩා ලක්ෂණ අදලත් ඇති මම කවුරුද යාද බලන්නේ වැඩිපුර මගේ අර ගෑනු ළමයා කියන එකේ ඒ ගෑනු ළමයාගේ තමයි මගේ යොමුව තියෙන්නේ ඒ ගෑනු ළමයා තමයි ගෑනු ළමයා අර යා ඉතින් ගෑනු ළමයා ගැන තිබ්බට එහෙම සංඥාවක් එන්නේ නැහැ අපිට නේද එහෙම සංඥාවක් එන්නේ නැහැ මේ මම මගේ වචන කියන්නේ ගිහින් තමයි ඔය කරලින් මම ඒක සුදසනාවුද පැහැදිලිව දීලා තිනවා. ඒ කියන්නේ ඒ එතෙන්දී අපිට අද ඒකෙන් ආවේ නෑ හිත හොඳට දැකගෙන හිටියේ නෑ. අතන ගෑනු ළමයේ හිටියා කියලා අර මේ මොඩල් එක වගේ හඳපු ඒ මේ ඒකේ ඔකට ඉංග්‍රීසි ඔපින මතක් වෙන්නේ නැහැ මට. ඔයගොල්ලෝ දන්නවා වෙන්නේ. එතකොට ඒකේ ගෑනු ළමයේ ඔගෙන් බෝධිබෝධ ගැන්නමෙක් කියන දේ මගේ හිතට බැසගෙන නැහැ. මගේ හිතේ එක හොඳට පිළිඅරගෙන නැහැ. ඉතින් ඔද දෙක පිළිගන්නවා කියලා කියන්නේ පස්සන්දති නැහැ මම ඒක. පාසීදතිත් නැහැ. ඒක ගැන්නමෙක් කියලා මගේ හිත හොඳට පැහැදිලිවත් නැහැ. ඈ? සම්පිච්චිතිත් නැහැ. ගැන්නමෙක් කියන කියලා මගේ හිත නතරෙලත් නැහැ. අදිමුචිතිත් නැහැ. හිත බැසගෙනත් නැහැ එතන ගැන්නමෙක් කියලා. ඒක නිකන් ගැන්නමෙක් විතරයි. ඒ කියන්නේ ඒක මට තේරිලා නැහැ ගැන්නමෙක්. අම්තර අනිත් එක්කිනා හැබැයි ගෑනු ළමයාගේ එක වක්කාන්තදී බදීදී සම්පීච අධිමිච ලොකුම ගෑනු ළමයා කියලා මම හොඳට පිළිගන්නවා ඒකයි. ඒක තමයි මේ වචන වල අර්ථයෙන් ගන්න තියෙන්නේ. ඒකෝ නමුත් අපි දැන් අර යමක් පටවි කියලා හිතුවට පටවි කියලා කිව්වොත් දැක්කට කල්පනා කරාද මෙනෙහි කරමින් හිතියක් ප්‍රයක්. එතන අපි පටවි සංඥාවේ හිත හොඳට බැසගෙන ඉන්නේ. නැත්නම් එහෙම වෙන්නේ නැත්නම් මොකද අපි ඒක හරියටම අවබෝධයක් නැත්තුව යහල තියෙන නිසා මේ සියල්ලම පරිවාපෝත ජීවිත මෙනෙහි කරගෙන ඉඳීම කියන්නේ එකක් නමුත් අපි සිවසන්ත මාත්‍රි අපිට පැහැදිලි කරන්න මම හිතන්නේ කියන්නේ කී කිව්වේ ඔය ඊට ප්‍රතිදීන එක අපි යෝගර නියම සම්මාදිට්ඨිය මේ සියනේ කුමක්ද කියන දේ ඔක්කට මේ කුමක්ද කියන දේ දර්ශනයක් තියනවා නම් මේ එතකොට මෙතන ඇත්තේම පටවි බවක් කියන දේ අවබෝධයක් තුළින් එනවා සත්‍යයක් ආවම නම් ඔන්න පස්කන්දිති පටිදිති සම්පිති අධිමුචිති වෙයි එහෙම පටවිදාතු වැඩුවොත් ඒක තමයි මම හිතන්නේ මේ තේංගි සොන්දතාවයක් ඇති වුණා කියලා කියන්න පුළුවන් වෙන්නේ කියලා තමයි තේරෙන්නේ. ශ්‍රීමති මාර්ණ ඒක ඔබතුමුගේ යමක් පිටින් කියන්න තියෙනවා. දැන් අපි අර පහුගිය කාලේ ඉගෙනගත් ඒවා ගැන හිතුවටින් දැන් අපි දකිනවා එහෙට රූපයක්. එතකොට ඒ රූපය සමහර විට දිස්ත්‍රික්ක ඇඳුම් රූපයක් හෝ කඩදාසිය ඇඳුම් රූපයක් හෝ ඡාය රූපයක් එහෙම නැත්නම් ඔයගේ මොඩියුල් එකක වගේ රූපයක් දකිනවා. එතකොට ඒ දැක්කහම අපිට අපේ ඇහැට රූපයක් ඇසත් චක්ක විඥානයක් නිසා අපට හැදෙන වර්ණ රූපයක් අපේ මානසිකාර වෙනවා හිතට එනවා. එතකොට ඒ වර්ණ රූපේ තමයි අපි එහෙන් දකින්නේ. ඒ වර්ණ රූපයේ පටවියා පොතේජෝවායෝ නැහැ. ඒක අර අපිට ඒක අල්ලන්න බැරි දෙයක්. ඒ වර්ණ රූපය ඒ වෙලාවේ හැදිලා චක්ක විඥානේ පිටස්සනකින් නැති වෙලා යනවා. නමුත් අපි ඒක දන්නේ නැහැ. ඒක ඇති වෙලා නැති වෙලා ගියා කියලා එතන දන්නේ නැහැ. ඊළඟට ඒ ආකාරයට ගිහිල්ලා අපි මනසිකාරයට ගිහිල්ලා මනසිකාරයෙන් ඊළඟ ධම්ම සංඥාවක් වෙලා මනසයි ධම්මයි මනෝවිඥානයයි වලින් එකතු වෙලා අපි ඒ ඉන්න මොඩියුල් එකට වෙනනම් ෆීල්ඩ් එක අපි ඒකට එවිගෙන හදනවා ප්‍රපංච. ඒ කියන්නේ මේ වගේ මෙයා මේ වගේ ලස්සන කෙනෙක් මෙයා වගේ කෙනෙක් මම දැකලා තියෙනවා. ඒ ආකාරයට අපි බොහෝ දුරට හිත හිත මනසිකාර කර කර යනවා. ඇත්තටම රූපේ දැකීමේ යථාභූත ස්වභාවය ඕකයි. පරමාර්ථ වශයෙන් බැලුවම ඔතන වෙන්නේ අර අවස්ථා දෙකකින් පියවර දෙකකින් සිද්ධ වෙන පංච උපාදාන සංගේ සකස් වීමක් වෙනවා. මේ හේතු පිට නිසා මේක ඇති වෙනවා. මේ හේතු තුන තියෙන තැන මේ තියෙන රූප සංඥාව. එතකොට ඒ රූප සංඥාව ඇති වෙලා නැති වෙලා යනවා. රූපයත් ඇති වෙලා නැති වෙලා යනවා. එතත් ඇති වෙලා නැති වෙලා යනවා. චක්කු විඤ්ඤාණයත් ඇති වෙලා නැති වෙලා යනවා. එතකොට ඒක ඔක්කොම ඉතාම වේගෙන් වෙන දේවල්. නමුත් ඒක අපිට සම්මුතියෙන් බලනකොට අපිට පේන්නේ අපේම නැති වුණා කියන්න බෑ. මොකද අපි හිතන්නේ අපිට ඇහක් තියෙන හැමදාම තියෙන කියලා. චිත්තක්ෂණ 17ක් ගන්න රූප කලාප නැති වෙලා ගිහුල්ලා ඇතුව නැති යනවා. ඊළඟට ඇසට වර්ණ රූපයක් ඇසට රූපයක් ගැටෙනහම තමයි ඇස උපදින්නේ, ඇස ඉපදිලා ඇස නැති වෙලා යනවා. මේවා පරමාර්ථ වශයෙන් අවබෝධ කරගන්නවා මිස සම්මුතියෙන් දැනගන්න බෑ. ඒක ඊළඟට ඒ දෙවනියවර වශයෙන් තමයි මානසිකාරයට ගිහිල්ලා මානසිකාරයේදී උපේ තියෙන අද්දැකීම් පෙර පුරුදු එකතු කරනවා අර දකින රූපෙට. ඒ ආකාරයට තමයි එතකොට අපි ප්‍රපංච හදාගන්නේ උපාදාන වෙන්නේ උපාදාන පත්‍ය භවවස්ත්‍ය ජාති. ඒ ආකාරයට ඒ ආකාරයට පටිඝ සංඥාවක් තියෙනවා නම් හිතේ ශුන්‍යතාවය තියෙන බහැවගේ අදහසක් තියෙන්නේ කෙලවන් කරමු. අතේයන් සම්මාංශින් දිවන්නේ. එතකොට අපිට දැන් එහෙනම් මේ සූත්‍ර පාද කරලා විදිහට සූත්‍ර දේශනා විදිහට අපි තේරෙනවා මේ අපි මේ අල්කලින් කිව්වා වගේම ක්‍රමක්‍රමයෙන් ඇවිල්ලා බඩත බලින් සම්මුතාවයට පත් වුණා. ඒකවත් පටිසඤ්ඤාන් නිසා තියෙන පටිසඤ්ඤාන් නිසා තියෙන එකම දර්ථ බවක් තියෙනවා. ඊගාට ඒ පටිසඤ්ඤාද හිත තියලා අනිත් සියලුම ධර්මතාවයන්ගෙන් ශුන්‍යයි කියලා පත්තනෙන් පස්සේ කිසියම් කෙනෙකුට ඒ හිතේ ශුන්‍යතාවයක් ඇති වෙනවා කියන කාරණාව. එතකොට ශ්‍රීමති මාර්ගයේ මේ අපි අද සාකච්ඡා සම්බන්ධ වෙනවා කියලා මේ ආපු නැති අය අයින් කරමුද ගමුද තියාගමුද? අයින් කරමුද රොස්මා. හොඳ වෙලාවට ආවේ අපිට මේ ඕනෙම වයිස් එක. අයින් කරන්නේ මේ ජනතාවගේ අවුතුමා මේ අද විශ්වයට අපි දැනගත්ත පරිදි මාත්තරට කිව්වා. ඒ නිසා අද මම මේ වීලොග් මකලා කියපෝ මේ සාකච්ඡාව මේ අපි නිකන් කල්යමිට කිමිට කියන එකතු වෙලා කතා කරගෙන ඉන්නවා ටිකක්. ජනතාවට අපේ ජනලංකන හමුදුරෝ සිකුරාදා දවසේදී චූලසංයත සූත්‍රය අපිට කියලා දෙවි මේ සතියේ. ඊයේ අද කතා කරා. ඉතින් ඒ නිසා චූලසංයත සූත්‍රයේ මේ මුල කොටස අපි ටිකක් අතපොත ගන්න පොඩ්ඩක් මතක් කරගන්න. මේ ඉතින් අපි දැන් මේ අර අපි උදේම වුණා මේ කතා කරලා තියෙනවා. අපි කලින් අර ගාම සංඥාවෙන් ආරණ්‍ය සංඥාවෙන් පටිවි සංඥාවට වගේ ඇවිල්ලා තමයි අපි දැන් ඉන්නේ. ඒ වගේ තැනක විදින් එහෙත් තාම කතා කරන්නේ නැහැ. ඉතින් ඒ නමුතර පරිවිසඤ්ඤාවෙන් සුමිතාගේ දෙනවා කියන එක මේ අපි අර සරලව අතීතයේ ගත්ත විදිහට ගත්තට වඩා අර කිසියම් නියම සම්මාදිටියක් ඇතුව අතිකල දතු සුත්‍රයක් බවයි පැහැදිලි වෙන්නේ විශේෂයෙන්ම සුදර්ශනාවගේ විසින් දේශිත සූත්‍ර දේශනාවක එහෙම කියවලා තියෙනවා. ඒක මම පොතක් හිටිට තියෙනවා ඒකත් බලනවා. ඉතින් ඒක පැහැදිලිව උන්වහන්සේ පැහැදිලි කරන දෙන්නේ මේ පටිසඤ්ඤාව කියන කාරණාව අර මම දැන් කියලා කියවමුද ඔබතුමා මතක් කරන්නේ කියන්නේ අර පටිසඤ්ඤාය චිත්තම් පත්තන්ති පසීදති සම්පිච්ඡති අභිමුච්ඡති කියන තැනින් තමයි ගන්න ඕනේ. එහෙම ගත්තොත් තමයි එතෙන්දී මේ පටිසඤ්ඤාවෙන් හිත ශුන්‍යතාවයකට පත් වෙනවා. පටිසඤ්ඤාව වැඩි නිසා නැත්තම් කියන විදිහට ගන්න පුළුවන්. එහෙම නැතුව පටිසඤ්ඤාව පටිසඤ්ඤා කියලා හිතුව හිතලා මෙහි කිරීමක් කළ පමණින්ම එහෙම වෙන්නේ නැහැ කියන අර්ථයක් සම්මාසය කියලා තියෙනවා. එතකොට ඉතින් ඔබට අපි කතා කරොත් එහෙම දැන් යනවා නම් පටිසඤ්ඤාව ඒ කියන්නේ ආරම සංඥාවෙන් නිදිලා පටිසඤ්ඤාව තිතෙමු කළා. ඊට පස්සේ පටිසඤ්ඤාවෙන් ඉස්සරහට ගිහිල්ලා ආකාශ සංඥා යතන සීකරන්න යම් කෙනෙක් පුළුවන් කියනවා. ඉතින් මම දැන් මේක පැත්තට තියන්න ඕනද කියලා ආකාශ සංඥා යතන සීකරන පොත ඒ ආකාශ සංඥා යතන හිත බැහැ ගන්නවා නම් හිත පහදිනවා නම් හිත පිළිගන්නවා නම් ඒ අනුව දන්නවා පටිසඤ්ඤාව නිසා ආරම සංඥා නිසා ඇති වෙච්ච කිසියම් දර්ශකමක් තියෙනවා නම් දවතකමක් තියෙනවා නම් ඒක මෙතන නැහැ කියලා ආරම සංඥාවෙන් පටිසඤ්ඤාවෙන් ශුන්‍යයි එතකොට කියලා දැනගන්නවා. එතකොට එකම අසුන්‍යතාවයක් හැබැයි තමයි තියෙනවා. ඒ අර ආකාශ සංඥාතන නිසා ඇති වෙන ඒ දවතස්භාවයක් තමයි එකක්. ඒක තමයි තියෙන අසුන්‍යතාවය කියලා කියන්නේ. එතකොට මේ ආකාශ සංඥාතන කියන වචනේ එහෙම බර නැහැනේ අපිට නේද හුඟක් කතා කරලා තියෙන හින්දා මොකද කියලා දන්නේ. ඉතින් ඒ කාරණාව ගැන මොහොතකට පොඩ්ඩක් නතර වෙන්න පුළුවන් ශ්‍රී මුතුමාගේ කැමතිද? අද ශ්‍රී මුතුමාගේ තමයි ශ්‍රීලංක මහත්මයා වැඩසටහන කෝඩිනේට් කරන්නේ. හොඳයි. එතකොට දලත මහත්තයා ආකාශඤ්ඤායතන ආකාශාඤ්ඤායතන කියන එක කියුණා නේද? ඒක. ඔව් නෑ ඒක තමයි මම ආකාශඤ්ඤායතන කොටස ඉතින් කිව්වේ ඊට පස්සේ පිළිවෙත් නේ අනිත්වට යන්නේ. ආකාශඤ්ඤායතන කියන්නේ මම අපි කියන්නේ මෙතන ඉන්න සමාන කල්යනා මිතුරු මිත්‍රියෝ දන්නවා ඇති නොදන්නවා ඇති දන්නා ඇයට මතක් කරගන්නත් එක්ක පොඩ්ඩක් ඒක ගැන පොඩ්ඩක් කතා කරන්න. ආකාශාඤ්ඤායතන කියලා කියන්නේ ඇත්තටම හතරවෙනි ඥානයට පත්වෙච්ච යෝගාවචර කෙනෙක්. එයාට තේරෙනවා එයා එතකොට මේ අභිධර්ම ක්‍රමයක නම් පස්වෙනි ඥානයෙන් එතකොට ඒ ඉන්න යෝගාවචර කෙනෙකුට තේරෙනවා ඒ කියන්නේ සුඛේකාග්‍රතාව සහිත චතුත්ථ ඥානයේ ඉන්නකොට ඒ සුඛේකාග්‍රතාව කියන එකත් එකක් කරදරයක්. ඒකත් ඒකෙත් නැතුව ඉන්නවා නම් හොඳයි කියලා ආකාශය අනන්තයි කියලා ඉන්නවා. ආකාශ සංඥාව වඩාගෙන මුළු පොළව තලයේම හැමතැනම ආකාශයක් විදිහට ආකාශයේ සංඥාවකින් උත්තර ඉන්න එකට තමයි ආකාශානංචයතන සමාධිය කියලා කියන්නේ. එතකොට ඒ වගේ ඉන්න කෙනෙකුට අර අනිත්‍යගත්තු දේවල් වලින් මනස සංඥා රන් සංඥා ඊළඟට පටවියාපෝතේජෝ වායෝ වලින් යන සංඥා ඒ සංඥාවල් නැහැ. ඊළඟට ආකාසානංචයතනෙම දැකගෙන ඉන්නවා කියන අදහසක් තියෙන්නේ. ඊළඟට එහෙම ඉඳලා ඊළඟට කියනවා පුනච කරං ආනන්ද වික්ඛු අමනසි කරිස්සා ආකාසානංචයතන සංඥා අමනසි කරිස්සා විඤ්ඤාණංචයතන සංඥා ආකින්චඤ්ඤායතන සංඥා පටිච්ච මනසි කරෝති ඒකත්තා සස්ස ආකින්චඤ්ඤායතන සංඥා චිත්තං පක්ඛන්දති පසීදති සංසිද්ධති අභිමුක්ඛති. එතකොට විඤ්ඤාණංචයතනේ සිත් කරන්නේ නැතුව ඊළඟට ආකින්චඤ්ඤායතන නිසා ඒකෝ භවයට පත් වෙනවා. ඔහුගේ සිත් ආකින්චඤ්ඤායතනේ වාසී පහදී මනෝවට පිහිටයි නිත්‍යතේ තේ නිසේ නුවණින් දනි. ඊළඟට යන්නේ ආකාසානංචයතන සංඥාවලිත යම් දරත කෙනෙක් ඇද්ද ඔහු මෙහි නැත. විඤ්ඤාණංචයතන සංඥාවලිත යම් දරත කෙනෙක් ඇද්ද ඔහු මෙහි නැත. එහෙ මේ දරත මාත්‍රයේ ඇත. කිනේ දෙයක් ආකින් සංඥායතන නිසා වන ඒක භාවයේ කියයි. ඒ ආකාස සංඥායතන සංඥා පිළිබඳ මේ සංඥාගතයේ ශුන්‍යයි නොවනින් දනි. විඤ්ඤාණ අංචයතන සංඥාව පිළිබඳ මේ සංඥාගතයේ ශුන්‍යයි නොවනින් දනි. එතක දුව මේ අශුන්‍යතාවයක් ඇත කිනෙක් දෙයක් ආකින් සංඥායතන සංඥා නිසා වන ඒකත්වය වෙති නොවනින් දනි. මෙසේ එහි යමෙක් නැද්ද ඒ ශුන්‍යයි නොවනින් දකි. යමෙක් එහි ඉතිරි වැද්ද විද්‍යාමානෝවේ ඇතියයි නොවනින් දකි. ආනන්දේ මෙසේ වූ ඒ මහණහත යථා භූත වූ අවිකාරියස්ස වූ පරිශුද්ධ වූ තෙල ශුන්‍යතා වස්සන්තිය වේ. එතකොට ඒ කියන්නේ ආකාස සංඥායතන සංඥාවේ ඉඳලා ඊළඟට ආකාසය අනන්තයි කියලා ඊළඟට ඊළඟ පියවරට යනවා විඥානය අනන්තයි කියලා විඥානයේ ආකාස අනන්තයට ආකාස සංඥාවක් කරලා විඥානයේ විඥානය අනන්තයි කියලා දැන් අරූප ඥානවල දෙවෙනි ඥානයට යනවා විඥාන ඡායතන ඥානයට. එතකොට ඒ වගේ යන කෙනෙකුට දැන් අර පොහොසත්ගේ කතා කරපු සංඥා ටික නැතුව විඥානයේ තිබෙන සංඥාව විතරයි තියෙන්නේ විඥානය. එතකොටත් තේරෙනවා එතන කියනවා ඒ අනිත් සංඥාවලින් තොරයි කියලා දන්නවා. නමුත් විඥාන ඡායතන සංඥාව එතන කියනවා කියලා දන්නවා. ඒ ආකාරයට තමයි එතන පැහැදිලි කරන්නේ. දැන් තමයි ඒකට එකතු කරන්න තියෙනවද මොනවා? නෑ, ඇත්තටම මේ ටික හොඳට පැහැදිලි වුණා. ඒක මට ඇත්තටම මතක්ුණේ අපි අර අභිසඤ්ඤා නිරෝධය පිළිබඳව හේවඩ සූත්‍රයේදී කතා කරපු කොටසත් මේකට ඇත්තටම හඳන්න පුළුවන්. මෙතනදී ඇත්තටම කෙරෙනවා කියලා තේින්නේ මේ එක සංඥාවක් නිරුද්ධ වෙනකොට තව සංඥාවක් ඇති වෙනවා. ඒ කියන්නේ දැන් ඔය චිත ඔය විදිහට එක දෙකින් ශුන්‍ය වෙනකොට තව දෙයකට යනවා. එතකොට ඒ ශුන්‍ය වෙනවා කියලා කියන්නේ කලින් තිබුණ සංඥාව දුර වෙනවා. ඒ වෙනුවට වගේ අලුත් සංඥාවකට යවිකිටපත් වෙනවා. ඒ කියන්නේ ඒක සත්‍යය. එතකොට ඒ විදිහේ චිත තුනී කරගෙන නැත්නම් සියුම් කරගෙන යන විදිහ තමයි මේ සූත්‍රයෙන් දක්වලා තියෙන්නේ. එහෙම යනකොට දැන් ඔතන තියෙන මම හිතන්නේ මූලිකම දේ තමයි අපිට විචාර කරන්න තියෙන. දැන් අපිට නිතරම එනවා මේ හැම දෙයක්ම ශුන්‍ය වෙන්නේ කියලා වගේ. ඒක එහෙම කතාවක් ගන්න බෑ. මොකද එක දෙයකින් ශුන්‍ය වෙනකොට තව දෙයක්, මොකද ද විඥාන හිතියක් තියෙනවා. කොයි හරි විඥානයක් පිහිටිය යුතුයි. ඒ කියන්නේ ඒ පිහිටන් නැති වෙන්නේ අරහත්ත්වයේ ගමන කොහෙවත් පිහිටන් නැති වෙන්නේ. අරහත්ත්වයට යනකම්ම මේ මාර්ගයේ තුලදී ඔහුගේ හරි මේ චිත පිහිටන්න ඕනේ. එතකොට ඒ පිහිටන තැන තමයි සංඥාමය වශයෙන් මෙහෙම අහුවෙන්නේ. ඒ කියන්නේ දැන් පදවි සංඥාව අතහැරලා ඊට වඩා සියුම් සංඥාවකට පත් වෙන ආකාස සංඥායතන සංඥාව කියලා. එතකොට එතනත් ඇත්තටම දැන් ආකාස සංඥා අපි දන්නවා ආකාස සංඥායතනේ කියන්නේ ඇත්තටම ප්‍රතිසංගිය ගන්න පුළුවන් ස්ථානයක් නේ. නමුත් දැන් මෙතන මේ කයම තියාගෙන යෝගියේ මේ විදිහට මනස ජීවු කරනකොට එයාගේ මනසේ ඇතිවෙන සංඥාව අර වගේ තත්ත්වයකට පත් වෙනවා. ඒ තලයේ තියෙන ඒ තලයේ අතිවිතමකෝ ඉදිරිදීන උපස්ත ප්‍රතිසංගිය ලැබු බ්‍රහ්මයේ මනසේ තත්ත්වයට පත් වෙනවා. හැබැයි මේ මනස ඇතුළු කරන්නේ මේ කය. මේ කය ඇතුළු කරගෙනම මනස අර තත්ත්වයට පත් වෙනවා. ඒකෝ එතනදි වෙන්නේ මේ එක සංඥාවක් අතහැරෙනකොට තව සංඥාවක්කට පිට යනවා. ඒ විදිහට තමයි එතකොට ශුන්‍යතාවයක් ඇති වෙන්නේ. කියන්නේ අර කලින් තිබ්බකේ ශුන්‍යයි. කලින් තිබ්බ සංඥාවෙන් ශුන්‍යයි. නමුත් ඒ වෙනුවට වගේ දැන් අලුත් සංඥාවක් තියෙනවා. කියන්නේ හිත එහෙම ශුන්‍ය වෙන්නේ නැහැ. හිත ශුන්‍ය කරනවා කියන එක ගැන හුඟක් වෙලාවට කතා කරනවා අපිට දැනෙනවා. නමුත් ඇත්තටම දැන් මේ වගේ තේරෙන්නේ කොච්චර ශුන්‍ය කරගෙන ගියත් එකපාරම කිසිම හිස්දයක් හොගේ ශුන්‍ය වෙන්නේ නැහැ. එක දෙකින් ශුන්‍ය වෙනකොට තව දෙයක් ඒ වෙනකොට මතු වෙනවා. එහෙම තමයි ශුන්‍ය මේ අර අභිසඤ්ඤා නිරෝධය කියන පැත්තට යන කෙනෙකුට එහෙම යන්න තියෙනවා. මම හිතනවා ඒක තමයි මෙතනදී විශේෂයෙන්ම තේරුම් ගත යුත්තේ. ශුන්‍ය වීමක් කියන්නේ එකතු ශුන්‍ය වීමක්. නමුත් සම්පූර්ණ ශුන්‍ය වීමක් නෙවෙයි. තව දෙයක් අල්ලගෙන එකක් ශුන්‍ය වෙන්නේ කියන එක තමයි තේරෙන්නේ. ඒක තමයි කරන්නේ. එහෙනම් තමයි බොහොම තියෙන තත්ත්වය. අපි ඉතින් ටිකක් කියවමු කියලා හිතනවා. නෑ නෑ පොඩකින් ඉතුරු යන්න එපා. මොකද මේ අතරම අපිට අර දැන් ගැන තමයි මතක දීපාත්ම බොහොම හොඳයි. අපි පොඩක් එක කතා කරා. අපි පුදරින් මම හිතුව අපරාදක් වෙන්න බැරි නේද? අපි මතක් කරගමු. දැන් මොකද අනිත් අය නම් තේන් ගන්නවා ඇති මට තමව මතක. ආකාශණිය ඇතිනේ ගැන කිව්වා. පටි ධාතුයෙන් පසුව අපි ඊට වැඩි මේ මොදු වෙච්ච ආකාශණිය ඇතිනේකට හිතේ මොකද නෝ කියලා. කුමක්ද මේ ආකාශ සංඥාතන කියලා කියන්නේ? ඒක මේ අපි වචනේ විතර කරගෙන යන්නේ නැතුව පොඩ්ඩක් එතන හොයලා බලමු. මොකක්ද ආකාශ සංඥාතන කියලා කියන්නේ? මම නැවතත් යමු නම් කල්යන මිත්‍රයෙකුට ඊළඟ මාසෙ කමන්නේ නැද්ද අපි ඔබතුමගෙන් අහුවද ඒක නව ඔබදක් තියෙනවද කියලා? සරසන්නේ මාත්‍යා එහෙම අවබෝධයෙන් නෑ මාත්‍යා. දැන් අපේ ශ්‍රීමති මාත්‍මී කියන විදිහට මම අවබෝධ කරගත්ත දැන් ආකාශය ගැන අනිත් සංඥා ඔක්කොම මේ ඒ මතක් වීම ඒක දුරු කරලා අර ආකාශය ගැනම මෙනෙහි කිරීම තමයි මම මේ ආකාශ සංඥායතන කියන මේ සිතෙන් දැනගත්තේ ඒකයි කියලා මෙනෙහි කරලා නෑ මාත්‍යා. මේ මොහොම යනකොට ඒක තමයි මම මේ සූත්‍රයෙන් ගත්තේ ඉස්සෙල්ලාම අපිට සුභාමේ ගම ගැන ඊළඟ ආරන්නේ එක ශුන්‍ය වෙනවා. ඒ කියන්නේ ඒ සුතුගින්ද නැති වෙලා අලුත් සුතුගින්දකට යන බව. ඊට පස්සේ අපිට මේ පටවි ධාතුව කිව්වා. ඒ කියන්නේ පටවි ධාතුවත් ඒක ශුන්‍ය කරගෙන අර අලුත් එකකට ආකාශඥාන්තරයට යන බව තමයි වැටහුනේ. ඒක මෙන්නේ කිරීමක් ගැන තමයි දැන් සඳහන් වුනේ. ඒක මෙහෙ කරලා නැහැ. ඒ බව තමයි මේ වටහාගත්තු දැන්ට මෙච්චර අස්සන මේ පුනරස්කාර කරපු දේවල් දිහාට ඉතින් අසන්නේ. ඔව් ස්ටර්වන්සන් බොහොම පින් හොඳයි. මම හිතන මම ප්‍රසන්න මහත්මයා තුම වෙන කියලා ආකාශ සංඥාතන ගැන ඔබතුමා දන්න දේවල් ටික අපිට කියන්න. සර්වඥයන් දලෝකම හිතේ පිළිගැනීමට ආකාශ සංඥාචනය කියලා කියන්නේ මොන තේරුම් අරගන්නේ තියෙන්නේ ආකාශයේ අනන්තය අනන්තය කියලා මෙනෙහි කිරීම තුළින් ලබා ගන්නා වූ සංඥා තුළ ඇලී සිටීම තුළින් ඒ සංඥා ප්‍රගුණ කරන යෝගාවචරය ඒ තුළින් ඉදිරියට යාම තුළින් ආසා සංඥාචන මෙතන මේක නමුත් ජිනාලංකාර ස්වාමීන් වහන්සේ පැහැදිලි කළා කියලා දීලා තියෙනවා අභිධර්මයේ තුළින් ශරීරයේ තුල තලයක් හදාගෙන තියෙන මේ අපේ කොටස්වල තියෙන කියන්නේ ආපාසයේ පොඩි කොටසක් වගේ මෙනෙහි කරගෙන ඒක තුළ දැන් කියන්නේ අපේ තියෙන සෛල තුළ වගේ තියෙනකොට තියෙන හෙදස ඒ හිදස අධ්‍යයනය කරගෙන ඒකෙන් ඵලයක් හදාගෙන ඒ තුලින් සංඥාව ප්‍රතිකරණ බවත් මේ අභිධර්මයේ තියෙන මෙන්නෙහි කළා මේ කරගන්න පුළුවන් බව උන්වහන්සේ අපිට තේරුම් කළ දෙයක් තියෙනවා. නමුත් ආකාශ සංඥායතනයේ වඩන මේ පුත්කලිය තමයි හුස්මලට ධාන වඩාගෙන අහසින් ගමන් කරන බව මම තේරුම් ගන්න තියෙන්නේ සූත්‍ර තුලින් අහන තියෙන බණවලින්. ඒකම සරණ ඔතෙන් තමයි බොහෝ දෙනා සංකල්පනා කියන්නේ අතුරු පාළි වශයෙන් ඒක සඳහන් කරනවා සම්බතෝ රූප සංඥානං සමතික්කම පටිඝ සංඥානං අත්තංගම නානත් සංඥානං අමනතිකාරා අනන්තෝ ආකාශෝති ආකාසානං චයතන උපසම්පද්ද විහෙරති. එතකොට සම්බතෝ රූප සංඥානං සමතික්කම සියලු ආකාරවල රූප සංඥා වලින් දෙවෙලා අයින් වෙලා ඉඳීම. ඊළඟට පටිඝ සංඥා කියලා කිව්වහම රූප සංඥා, සත්‍ය සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා ඒවා තමයි පටිඝ සංඥා කියන්නේ. පටිඝ සංඥාන අත්තංගම ඒවායේ අත්තංගමෙන් ඒවායේ නැතිවීමෙන් චක්කු සෝත ගාන ජීවාදීන් ගන්න සංඥාවලින් පොරවීමෙන් ඉන්නවා. ඊළඟට නානත්ත් සංඥා අමනිතාරාණම්. ඒක නානත්ත් සංඥා කියන්නේ නොයෙක් නොයෙක් අරමුණුවලට යන සිත මනසිකාරය නොකර අනන්තෝ ආකාසෝ ආකාසය අනන්තයි කියන ආකාසානන්ත ඇතන අරමුණේ හිත තබාගෙන ඉන්නේ එක උපසම්පජ්ජ විහෙරති. ඒක තමයි ආකාසානන්ත ඇතන සමාධිය කියලා කියන්නේ. කරන් තමයි දෙරණ සන්නසින් මාගේ බොහොම පින්. හොඳයි මම හිතනවා ડોક્ટર කමල් තෙන්නකෝන් මාත් අපි හමුමු. ડોક્ટર කමල් තෙන්නකෝන් මාත් නෑ සමා වෙන්න. ડોક્ટર තෙන්නකෝන් ඔක්කොමද වෙන්න. අපිට ඇහෙන්නේ හොඳයි. හොඳයි. එහෙනම් මම වසන්ත මහත්තයා. ඔව් ප්‍රසන්න මහත්තයා තමයි ඉස්සර කතා කරේ. මුතුන් ආසංග මහත්තයා කිව්වා නෝටි ප්‍රසන්න මහත්තයා කතා කරේ. මේ වසන්ත මහත්තයා ඔබතුමාට මේ ඉන්න. ඔව් සමහරවිට කමල් මහත්මිය ඔබතුමා අපිට කතාවක් බුදු ඇහුන්නේ නැහැ. ඔබතුමා යමක් ලියලා තිනවා කතාවක් බුදු ඇහුන්නේ නැද්ද කියලා. ඇහුන්නේ නැනේ. කමල් මහත්මිය ඇහුන්නේ නැහැ කතාවක් බුදු. බලන්න පොඩ්ඩක් මයිකේ. මයිකේ මියුට් කරලා කතා කරන්න මම ඇහෙද? අන්මියුට් කරලා. ඇහෙන්නේ නැනේ. ෆෝන් කාර් එකේ පස්සේ ඔබතුමා කරන්න ඇහුන්නේ නැහැ. වැඩ සරණ කැමති අහන්න. අපි ඉතින් ඉස්සර යන්න පොඩ්ඩක් බලන්න මයික එක. හොඳයි වසන්ත මහත්මිය. කන්නේ මතක් කරන්න කියන දේ කියන පිට යොමු කරගෙන ෆොටෝස් වලින් ඉන්න බලන එකත් දෙලක් හතර හොඳයි හොඳයි කෙරුවන් සර්ණයි හොඳයි හොඳයි හොඳයි මේ ඔව් අපි මේ සංඥාවම තමයි මම මතක පොඩ්ඩක් මේ බාසූත වලින් හැම විට මගේ හිතට කියන ඔබතුමා කියපු දෙයට සම්බන්ධ වෙලා මම කියන්නේ මේ සංඥාවම තමයි වැදගත් තියෙන්නේ සංඥාවම හින්ද තමයි මේ සියල්ලම මට සිද්ධ වෙලා තියෙන්නේ සඤ්ඤා වර්ධකත් නිසා තමයි මේ සංසාර ගමන හොඳම යන්නේ. එහෙනම් සඤ්ඤාවම තමයි මම දැනගෙන සඤ්ඤාවම තමයි මම සීමා කරගත යුතු වන්නේ කියලා තේරුණා. ඉතින් භාවනාවකදීත් මට එහෙමයි. දැන් අද දවසේදී පවා භාවනාවක් කරන්න කටයුතු කරන වෙලාවෙත් මේ හිතුනේ කල්පනා වුණේ ජන පටන් භාවනාවට වාදීන සත්‍යයකට ඉස්සෙල්ලා දැන් මනස ගොඩාක් ගොඩාක් දේවල් වල දවස් ගොඩාක් මගේ හිත තිබුණේ ගමේ තමයි තිබුණේ. දවල් කියන්නේ කරන වැඩ, රැකියාවේ වැඩ, වෙනත් බාහිර කරන වැඩ ඒව වල හරියට විසි දවස. එතකොට මම මේ නමුත් යවකින් ඉඳලා පොඩ්ඩක් භාවනාවට කියලා වෙන්නම් මොන මොකද මට හිතුණා සමාජක අපි හිතනවා ඒ වගේ විසි දවසකට භාවනා කරන්න බෑ කරන්න වැඩක් නැහැ කියලා. නමුත් මට හිතනවා දැන් එහෙම නෙමෙයි ඊදාම තමයි කළ යුතුම දවස. හොඳම දවස කියලා. ඉතින් මේ වගේ දවසක් වුණා අද දවසේ වාඩි වුණා කරනවා. ඉතින් මට හිතුණා මාසින් කළ යුතු වන්නේ දැන් මේ සංඥා දැන් දෙන්නන් තිබිච්ච මේ සංඥාවල් අවම කරගෙන ඉන්න එක කියලා. දැන් කොහොමද කිව්වාගේ නැති කරගෙන ඉන්න නෙමෙයි. මේ සංඥාවන් අපි අර ගමේ සංඥාව දැන් මම අද වශයෙන් ඒ වෙලාවේදී මම ඊටපු කාමරේට ඉස්සෙල්ලා ගෙනාවා. ඒ කාමරෙන් ශ්‍රී ලංකෙට කාමරේ සංඥාවත් එක්ක වැඩි එකත් අඳු කරගෙන මගේ මේ ශරීරය කියනව තැනට ගෙනාවා සංඥාව. ඊට පස්සේ ශරීරය කියන දෙකත් වැඩි එක. ඊට පස්සේ ඊගවට නාසිකාග්‍රේ වගේ කියන තැනකට ගෙනුණා. එතන ඉන්න පුළුවන්. ඔබ එතකොට මේ සංඥාවක් නැතුව නෙවෙයි සංඥාවක් තියෙනවා. ඔය සංඥාව පුළුවන් තරම් අඳු කරගෙන ඒ අපිට යෝනි සංඥාවක මේ ඇලීම් ගැටීම් ගැතිය ගොඩක් අඩු නිසා. නමුත් ඒ නිසා මම කියන්නේ මොකද මේ ඒ සංඥාව අඩු කරමින් මේ ශුන්‍යතාවගෙන මේ කරන කතාව ඊටමත් වැඩගත් වෙනවා. ඉතින් ඒ කියන පිළිවෙල තමයි මේ කියන්නේ අපිට ඒක මේ යාර කලයුත්ත කියන වචනේ ඔබතුම පාවිච්චි කරන නිසා මම කියන්නේ මේ නොකලුත්ත නෙමෙයි මේ මේ කලයුත්තක්. මේ දෙවි සිදුවියුත්තක්. මේ වේිතාමතා හෝ කෙසේ වෙතත් සිදුවිය යුත්තක්ම තමයි ඒක. ඒම තමයි සිදුවිය යුත්තේ. සංඥාවෙම තමයි දෙන්න ඕනේ. එතකොට අර අපේ ශ්‍රීමති මහත්මයාට මතක් කරලා දුන්න කාරණාව ආකාසඥාදයකට සූත්‍රයක්ම තියෙනවා. ඒ සූත්‍ර දේශනාවේ තථාගතයන් වහන්සේ මුගලන් සන්වාසයට මම හිතන්නේ තමයි සූත්‍ර දේශනාව කළේ. ඒ සූත්‍ර දේශනාවේ තියෙන්නේ මේ ආකාසඥාත්මේ කුමද්ද කිව්වන් පස්සේ මෙන්න මේ වගේ හිතක් වහුණා කියලා කියනවා. මේ සර්ව ප්‍රකාශයෙන්ම රූප සංඥාවන් ඉක්මවලා පටික සංඥාව දුරු කළා නානත් සංඥාය නොමිනි කිරීමෙන් ආකාශය අනත්‍යයි ආකාසඥාත්මේ දෙලම විසෙන්නේ නම් මේකට තමයි ආකාසඥාත්මේ කියන්නේ කියලා. එතකොට මේ එතකොට මංගිට මොකදන් සර්ණාචේ හේතන මේ මේ විදිහට මම සර්ව ප්‍රකාරයෙන්ම රූප සංඥා ඉක්මවලා පරික සංඥා දුරු කළා නානත් සංඥායෙන් මෙනි මොකද ආකාශයේ අනන්තයේ ආකාශ සංඥායක පැමිණ විසනවා කියලා. එතකොට මේ විහරණයෙන් විසෙන මට රූප සහගිය හැඟීම් හා මෙනෙහි කිරීම පහළ වෙයි කියලා තියෙනවා සිංහලෙන් මම නේ. ඊගොඩ භාග්‍යතුන් වහන්සේ ඉදින් මේ මේ දෙක මේ සිද්ධි දෙකලා මා වෙත එළඹ මෙසේ වදාසේක මොගලන මොගලන බමුණ ආකාසඤ්ඤායතනේ නෝරද්දව ගන්න. වරද්දව ගන්න එපා කියලා. ආකාසඤ්ඤායතනේ සිත මනමින් පවත්වන්න. ආකාසඤ්ඤායතනේ සිත එකඟ කරව ගන්න. ආකාසඤ්ඤායතනේ දැහැණින් සිත පිහිටව ගන්න. කියලා ඒ ආකාරයෙන් පැහැදිලි කිරීමක් කරනවා. ඒ නිසා මේවා මේ මේ අමතර ගමන් නෙමෙයි යන සායුතු පිළිවෙල තියෙන දේවල් අපි අර අවසාන ධක්කේට යන්න ඕනේ කියලා ඒකට ලෝන් ජම් හයි ජම් කරන්න අමාරුයි. මේ මාතේ යන්න වෙනවට පේන අපි මොකද ඉන්නේ මේ සංඥාවල ගැම හැපි හැපි නිසා. මම ජයද මහත්තයාට කියන්නේ මම කැමති ජයද මහත්මයා මේ පිළිබඳව අපි කතා කරනවා කියලා. ඔව් ඇත්තටම මේ සංඥා වලින් එකී ඉවත් වෙන එක දැන් ඔබතුමා කිව්වා වගේ අපි ඒ විදිහට ජීවිත ගත කරනකොට දැන් වැඩ කරන වෙලාවෙ නම් වැඩ කරන දේවල් පිළිබඳව අපිට සංඥා තියෙනවා. ඊට පස්සේ gedara ගියාම ධර්මල් නම් පිළිබඳව සංඥා තියෙනවා. ඉතින් ඇත්තම දැන් අපි භාවනාවකට යම් කෙනෙක් වාඩි වෙනවා නම් මූලික වශයෙන්ම ඇහැට කනට වෙනත් සංඥා නොගැටෙන පරිසරයක් තෝරගන්න එක තමයි අතරවල ශුන්‍යාගාර ගතව රොක්කමෝල ගතව වගේ දේවල් වලින් අදහස් කරන්නේ. ඉතින් අපි ශුන්‍යාගාරයක් තෝරගන්නේ ඔය බාහිරින් එන සංඥාතික පුළුවන් තරම් අඩු කරගන්න. ඒ කියන්නේ අපිට රූප සංඥා, සද්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටම්බ සංඥා, ධම්ම සංඥා කියන එක තියෙන්නේ. එතකොට ඒ සංඥා පුළුවන් තරම් අඩු කරගන්න තමයි අපි නිදහස් පරිසරයක් තෝරගන්නේ. ඒ තෝරගත්තට පස්සේ වුණත් දැන් අපිට හිතට ගොඩාක් සංඥා එනවා. ඒ කියන්නේ අපිට යමක් මතක් වෙනවා කියලා කියන්නේ මතකයේ කියන එකත් ඇතුළු සංඥාව කියන වචනේ පාවිච්චි කරනවා. එන මතක් වෙනවා. එතකොට මේ විදිහට එක එකව මතක් වෙනකොට ඔන්න අපි දැන් නානත් සංඥා තමයි දැන් හැට කන තාන්නේ දැස් එක වහගත්තා. ඒක මොකද දැන් කවුරුහරි පරයන් තේවායිද ඇස් එක වහගත්තයි කියලා. එතකොට විදිහට විදිහ සංඥා මනසට එනවා. ධම්ම සංඥා කියන්නේ. එතකොට යන්නේ එතනදි තමයි කියන්නේ විශේෂයෙන්ම මේ හිත කයේ පිටව ගන්න කියලා ඉරියව්ව ගැන බලන්න. ඒකෝ ඉරියව්ව ගැන සංඥාවක් අපි ඇති කරන ගන්න මෙන්න මෙහෙම ධනිෂ්ණවාගෙන පිටකොන්ද කෙරින් කරගෙන ඉන්නවා කියන සංඥාව එනකොට එතකොට අර බාහිරේ දින සංඥා ටික කියන්නේ මනසක බාහිරින් ආපු සංඥා ටික ටික අඩු වීගෙන යනවා. ඉතින් එහෙම කරලා ඒ සංඥාව හිතපවත්වාගෙන යනකොට එතකොට දැන් අර සංඥාවලින් ශුන්‍ය නමුත් දැන් මේ කය පිළිබඳ සංඥාවක් තියෙනවා. මේ කය පිළිබඳ සංඥාවේ ඉන්නකොට හුස්ම රැඳ ගන්නවා කියනකොට අන්න එතනදී ආපහු දැන් සංඥාව මාරු වෙනවා. දැන් කය පිළිබඳ සංඥාව නෙවෙයි දැන් හුස්ම රැල්ල පිළිබඳ සංඥාවක්. ඒ හුස්ම රැල්ල පිළිබඳව අපිට හඳුනා ගැනීමක් ඒ සංඥාවක් වගේ වෙනවා. මම හිතනවා මේ විදිහට මේ එක එක සංඥාවලින් අඩු කරගද්දී දැන් බලන්න අපි එතන තෝරගත්ත එක සංඥාවක්. ආනාපාන සතිය කියන සංඥාවක්. හැබැයි එතන ආනාපාන සතිය කියන සංඥාව ගත්තත් එතනම හුස්ම ගන්න උඩට එනකොට කියන සංඥාව නෙවෙයි පරිහරණය කරනකොට තියෙනවා. පටන් ගන්නකොට කියන සංඥාව නෙවෙයි අවසානයේ තියෙන. ඉතින් ඒකෙන්ද නිතරම මේ සංඥා මාරවීමක් අනිවාර්යයෙන්ම තියෙනවා. ඉතින් ඒ විදිහට බලනකොට එහෙම තමයි අර මේක පොඩ පොඩ ශූන්‍යතරෙන් ගියාම අර හුස්ම ගන්න පසම්බනේ වෙනවා කියන තැනට එනකොට ඇත්තටම සංඥා හැටියට කුලිතික දුඟක් අඩුවෙලා ගිහින් බොහෝම සියුම් සංඥාවක් තෝරි එනවා. ඉතින් ඒ වගේ විදිහකට තමයි මේ බුදුරජාණන් වහන්සේ අපිව ඒක සංඥාවෙන් ශුන්‍ය කර කර අපේ සිත වැඩිමත මේ මාර්ගයේ උදව් කරගන්න කියලා මේ විදිහට දේශනා කළා තියෙනවා. ඉතින් ඒකෙන් ඉඳන් මම හිතුවා මේ සියලු ශුන්‍යක සූත්‍රය අපි ආකාසානං ඡායතනේ විඥානං ඡායතනේ ගැන අපි නොසිතුවා මේ වර්තමානයේ අපි කරන ප්‍රැක්ටිස් එක නැත්නම් අපේ ප්‍රතිපදාවට හරියට ප්‍රයෝජන ගන්න පුළුවන් ඒක සිද්ධ වෙන ක්‍රියාවලිය අපිට දැක බලා ගන්න පුළුවන් ඒවා. ඒක තමයි එකතු කරන්නේ කියනවා මාත්‍ය දේවාන් කරනයි. සාදු බොහොම පින් ගන්නවා නේ මේ. ඔව් හොඳයි මම ඉතින් කල්‍යාණ ඉන්ටර්නෙට් දැන් හොඳින් අවබෝධ කරලා දෙනවා මේ සූත්‍ර දේශනා දෙන වටිනාකම කොහොමද අපිට ඒක ප්‍රයෝජනෙට ගන්න පුළුවන් කියන කාරණා. අපි අර සිමුද මහත්මිය කිව්වා ගමන් මේක ඉස්සරහට යමු. අපි දැන් ආකාශ සංඥාදේ ගැන කතා කරලා ආකාශ සංඥාදේ කියන්නේ කොමක්ද කියලා කෙනෙකුට දන්නවා. රූප සංඥා මේ සමිතේකපත් වෙන ඒ විදිහට අපි දැන් ඉස්සරලා ඉස්සර කිව්වා ඒ නාන සංඥා කමුනිකාලා ආදි වශයෙන් ඉතින් ඒ කුටිපසු ආකාශ සංඥා ආකාශයේ දේශ පිටුවගෙන තමයි කෙනෙකු ආකාශ සංඥා තුන වදන් වෙන්නේ. ඉතින් අපි එතෙන් දෙන්න වෙන්නේ පටවි සංඥාව එහෙම මේ හිත මෙහි කළා මේ ලෝක පුරාම විචිත පටවි සංඥාවට ඉස්සර ගෙනින්දා ඊට පස්සේ ඒකෙන් තමයි ඔබ ඉදිරිය යන්න වෙන්නේ. මම හිතන්නේ ඔය පිළිවෙලකට යන්න වෙනවා කියලා. ආකාශයේ තියෙනවා. ඒ කියන්නේ දැන් අපිට මොකද උදාහරණයක් ඇරිය දැන් පතරේ කසිනේ කෙනෙක් පරිමාව කියලා කියන්නේ මැටි රවමක් වගේ ඒ කසින මණ්ඩලයක් හදාගෙන ඒ කසින මණ්ඩලයේ දිහා බලාගෙන ඒක පතරේ කසිනේ මෙහි කර කර ඉන්න කෙනෙක් ඊට පස්සේ ඒ අර පතරේ කසිනේ කියන ඒ කසින මණ්ඩලයේ ඒක උගුලුවා ගන්නවා. එතකොට එතන දැන් අවකාශයක් හැදියට තමයි බලනවා කියලා මම අහලා තියෙන්නේ. ඒකෝට මුලින් පටවි කසිනේ වඩනවා. ඊට පස්සේ පටවි කසිනේ වඩලා ඊට පස්සේ එතනේ පටවි කසිනේ ඉවත් කරාම එතන තියෙන අවකාශයක් වගේ. අන්න ඒ අන්දමිනුත් වඩනවා කියන්නේ පටවි කසිනේ උගුලවා ගන්න අවකාශය කියලා වගේ කියන්නේ. කියන්නේ ඒ විදිහට සඳහනක් තියෙනවා. ඒකත් සාධාරණ කියලා වරන්න පුළුවන් සුතුමාර්ගයක් තියෙනවා. කොච්චරනේ ගෝම්පින් මයිද අපේ පසන මහත්තයා මතක් කරලා දිනාලංකර හමුදුරු අපිට කියලා දුන්නා කියලා අර ශරීරයේ තියෙන ඒ හිස් කොටස් අවකාශ කොටස් ඉස්මතු කරගෙන යෝෂියා ආකාශ සංඥා දේවලන කර ඒකත් මම කියන උතුම ත්‍රිපදයට සමාන්තරව ගන්න පුළුවන් කියලා. එහෙමත් හිතන කිසියකත් ඒ ආකාශ ඒ තෝරාගත්තේ ආකාශ කොටස ඊට පස්සේ ඒ මම කියන්නේ විශාල කිරීමෙන් තමයි ආකාශ සංඥායතනයකට මුළු මනසම පතුරවා ගන්න විදිහට ගෙනියන්නේ. එතෙන්දිත් අර කිය වෙනවා සිද්ධ වෙන්න ඕනේ පක්ඛන්දිති පසීදිති සම්පිට්ඨිති අධිමුච්චිති කියන විදිහට ආකාශ සංඥායතනයත් සිත්තම් පක්ඛන්දිති පසීදිති සම්පිට්ඨිති අධිමුච්චිති කියන ගැත්තට කියාම තමයි තමන්ගේ අර අනිත් සංඥාවලින් මිදලා එතෙන්ට හිත සංඥාවක් ඒ සැකේ සංඥාවෙ එතෙන්ට ගොනුනා වෙන්නේ. කියන කාරණාව. එතකොට මේ ආකාශ සංඥායතනෙන් අනතුරු කොමද්ද සිදු වෙන්නේ ශ්‍රීමති මහත්මිය? ඔතෙන් තරයි දැන් මේ දැනට එනකොට විඥානීය පිළිබලා තියෙන්නේ අනන්ත වූ ආකාශය. ආකාශය අනන්තයි කියන මට්ටමේ විඥානයක් තියෙන්නේ. එතකොට ආකාශ සංඥායතන වල ඊළඟ දහනේ ඥානයට යනකොට ඒ කියන්නේ විඤ්ඤාණ සංයතනයේ යනකොට ඒ ආකාශයේ පිළිබඳ තියෙන සංඥාව අත්හැරලා විඤ්ඤාණය අනන්තයි කියලා ඒ ආකාරයට අරමුණු කරන එක තමයි විඤ්ඤාණ සංයතන සමාධිය කියලා කියන්නේ. ඒකෙදි කියන්නේ සබ්බතෝ ආකාසං සංයතනං සමතික්කම්ම අනන්තං විඤ්ඤාණන්ති විඤ්ඤාණ සංයතනං උපසම්පද්ද විහෙරති. විඤ්ඤාණය අනන්තයි කියලා ඒ විඥානං ඡයතනේ ගතකරන එක වාසය කරන එක තමයි විඥානං ඡයතන සමාධිය කියලා කියන්නේ. ඒකෙත් අර ආකාරයට අර තියෙන ඔක්කොම සබ්බතෝ ආකාසානං ඡයතනං සමතික්කම. ඒ ආකාසානං ඡයතන කියන අරමුණු කිරීම සම්පූර්ණයෙන් නවත්තලා විඥානය අනන්තයි කියලා අරමුණු කිරීම තමයි මට තේරෙන විදිහට පැහැදිලි කරන්න පුළුවන්. ඔතන තමයි අපි කාලෙගෙන සිටෝ විදිහට කිසිම දෙයක් කොහොමද වෙනවා. ඔව් ඒ කියන්නේ යම් කිසි කෙනෙක් විඥානායතන ගැන අරමුණු කරනවා නම් මේ අවකාශයේ දසකර ගන්නේ හිතෙන්නම් අවකාශයටත් වඩා හිතම දෙහිවින් විශාලයි නේද කියලා අනන්තෝ විඥානෝ කියලා විඥානය අනන්තයි කියන තැනකින් විඥායතනය අරමුණු කළොත් අර අවකාශයේ හැටියට ගිය සංඥාවන්ගෙන් අපි ආකාශ සංඥා දෙකේ අවකාශයේ ගිය සංඥාවන්ගෙන් ඒ වගේම පටිවි හැකාරයේ ගිය සංඥාවන්ගෙන් ශුන්‍ය වෙනවා. එතකොට ඒ යෝගියා දන්නවා මේ අවස්ථාවේදී දරත බවක් නැහැ ඒ කාරණාවන් නිසා එකම අසුන්්‍යතාවයක් එහෙම නැත්නම් එකම දරත බවක් තියෙනවා නම් ඒ කුමක් නිසාද මේ විඥාන ආයතනය නිසා කියලා ඒ අවස්ථාවයි දන්නවා. එතකොට ඒක තමයි විඥාන ආයතනය කියලා කියන්නේ ශුන්‍යද චෝලසුන්‍ය සුද්ධේ බහිද ගැන විදිහට එතෙන්දී අර ආකාශ සංඥාත නිසා හෝ පටිවි නිසා හෝ ඇතිවෙන දරත බවයක් නැහැ කියලා. එතකොට ඒ ගැන පොඩ්ඩක් ජයන්ත මහත්තයාගෙන් යමක් දැනගන්න ඉස්සෙල්ලා නේද ජයන්ත මහත්තයා? ඔව් මහත්තයා, දරුවත් මහත්තයාට අපිට ඇත්තටම හොඳ විතර කරා. ඒ කියන්නේ ආකාශානංචායතන ආකාශය අනන්ත බව දැනගන්නෙත් මේ විඥාණයෙන් නේද කියලා වගේ අදහසකින් තමයි විඥාණය එහෙනම් ආකාශයට වඩා විඥාණය අනන්ත බවක් තියනවා නේද කියන අර්ථයෙන් තමයි මම හිතන්නේ අපිට ඉගෙනගෙන තියෙන්නේ විඥානේ අනන්තයි කියලා හිතනවායි කියලා. මේක ඒකත් ඇත්තටම සංඥාවක්, කරබගෙන සංඥාවක්. ඒක බලෙන් හිතන එකක් නෙමෙයි මම හිතන්නේ ඇත්තටම ආකාශන් සානංචායතනය වර්ණ කෙනෙකුට තියෙන ඊළඟ දැන් එතනින් සාධරටත් හිත සියුම් කරනවා නම් කරන්න තියෙන ඔය විදිහටයි. ඒ කියන්නේ දැන් හිතන දැන් විඥානාංශායතන වර්ණ කිනකොට ආපව රූපයක් ගැන හිතුවොත් අර දර්ශතාවයන් වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. ඒ කියන්නේ අරමුණ රළු වෙන්න දර්ශත ගතිය වැඩි. එහෙනම් දැන් කෙනෙකුට සංඥාව සියුම් කරගෙන මනස වඩනවා කියන තැනම තියෙන එහෙනම් දැන් තියෙන අරමුණට වඩා සියුම් අරමුණකට තමයි ඊළඟ හිත ගෙනියන්න ඕනේ මේ දර්ශයන් තව අඩු කර ගන්නවා. එතකොට ඒක නිසාම තවත් රූප නොව අරූපී අරමුණකට හිත පිටවෙනවා. එතකොට ඒ දැන් ආකාශයෙන් පස්සේ තියෙන එකම අරමුණ තමයි විඥාන අරමුණ. දැන් ඇත්තටම අපි ධර්මත්වයේ ජීවත් වෙනවා කියලා කියන බුදුන් වහන්සේ දේශනා කරන මේ ධාතු 6ක සංකලනයක් නැත්නම් ධාතු 6ක ක්‍රියාකාරීත්වයක් කියන එක එතනදී පටවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියලා. එතකොට දැන් අන්නේ ඒ ආකාරයෙන් බලනකොට අර රළු ගොරෝසු මට්ටම් අත්හැරලා ආකාශය පිට පිටවලා ඊට පස්සේ එතනෙමුත් සියුම් වෙන අරමුණක් කරගෙන තවදුරටත් හිත සියුම් කිරීම තමයි එතන කෙරෙන්නේ කියන එක තමයි හිතන්න තියෙන්නේ. ඔබෝම් පිටරුවන් සම්මයයන් තමයි. හොඳයි, අපි ඉතින් මේ දිස්සාරි ගියොත් එම එතකොට දැන් අපිට එහෙනම් මේ විඥානය කියන්නේ කිසියම් ද්‍රව්‍යයක් නෙමෙයි. ද්‍රව්‍ය වශයෙන් ගන්න පුළුවන් තැනක් නෙමෙයි කියලා තමයි දැන් විඥානායතනේ අපි ඉන්නේ. ඒ කියන්නේ විඥානායතනේ ඉන්නකොට විඥානය කියන්නේ මේ ද්‍රව්‍ය වශයෙන් ගන්න පුළුවන් තියෙන දෙයක් නෙමෙයි කියලා. නැත්ති කිසිවක් නැහැ කියන ආකින්ඥායතන සංඥාව අරමුණු කරන්න පුළුවන්. ඒ කියන්නේ එතන ඒ කිසිවක් දෙයක් නැහැ. නැත්නම් එතන මේ දෙයක් නැහැ කියන නැත්ති කිංචි කියන කිසිවක් නැහැ කියන අර්ථයෙන් ආකින්ඥායතන සංඥාව අරමුණු කරන්න පුළුවන්. එහෙම කරන ගුයෝගියාට විඥානායතනය සහ කලින් පෙර වැදුවා වූ ආකාසඤ්ඤායතන අනුගිය සංඥාවල් මානසිකාර වෙන්නේ නැහැ. ඒ වයින් ශුන්‍ය වෙනවා. නමුත් එතෙන්දිත් එක්තරා අසුන්‍යතාවයක් තියෙනවා. ඒක තමයි අර ආකින්ඥායතන සංඥාව නිසා ඇති වෙන අසුන්‍යතාවය. අන්න ඒ කාරණාව ගැන දැනගන්න මම කැමතියි. ඒ ගැන පොඩ්ඩක් අපි ජයන්ත මහත්මයා උතුමත් මෙහෙම වෙන්නම කාර්ය ගැන හිතලා. හොඳයි දරුවන් මහත්මයා, මොකද අර ඉස්සෙල්ලා කතාවනවා වගේ, ඒ කියන්නේ ධාතු 6ක දැනෙන අපි මූලිකවම බලන්නේ. ඒතකොට ඒ තමයි අපිට හසු කරගන්න පුළුවන් ධාතු 6 අරමුණු වශයෙන්. ඒතකොට ඒ අරමුණක් ද විඥාන චෛතසික විහාම ඉතින් විඥානය අනන්තයි කියලා කෙනෙක් හිතලා ඊට පස්සේ එතනින් එහාට හිත සියුම් කරනවා නම් තවදුරටත් ගත හැක්කක් තේරෙන්නේ කොමග්ද ගතියුතු ආරම්භන කියන එක. එහෙමනම් තියෙන්නේ මෙතනින් එහාට කිසිම දෙයක් නැහැ කියන අරමුණ තමයි ගන්න වෙන්නේ. එහෙනම් හිතෙනවා ඒක අපි ඉදිරියට සාකච්ඡා කරනකොට ස්වාමීන් වහන්සේ මතක් කරා ඒ කොහොමද ඒක කරගන්නේ කියලා. අර අරමුණ සියුම් කිරීමේ මාර්ගයම ගත්තාම ඒ ප්‍රධාන ධාතු කොටස් හයගෙන ඉගෙන ධාතු කොටස් කියන්නේ නෙවෙයි අපි හිතන්නේ. නමුත් ඒ විදිහට රූපී අරූපී රූපී කොටස් ටිකත් යන අරූපී කොටස් වලට ගියාම එතනෙමුත් විඥානඥාද විද්‍යාවට පස්සේ විඥානේ අනන්තයි කියවට පස්සේ ඒකට හිත පිටු දෙන්නේ කෙනෙකුට තවදුරටත් හිත සියුම් කරන්න නම් හිත පිටඳ දෙයක් නැහැ කියන එක මම හිතන්නේ එතනදි වැටහෙන්න ඕන. ඒ වැටෙන නිසාම කිසිවක් නැතයි කියන තැන තමයි ඊළඟ සියුම් තැන කියලා හිතනවා. ඉතින් ඒක තමයි ඊට පස්සේ ආයේ ආරමුණ වෙන්නේ. කිසිවක් නැහැ කියන ආරමුණ අනුව තමයි අර නැති කිසි කියන ආරමුණ අනුව එතනට යනවා කියලා හිතෙනවා. දෙවන සම්මයි. ඒක හරි ප්‍රමාද නේ. දැන් හරි හොඳයි. මම නම් සතුටි මේ සූත්‍ර දේශනාවද සාකච්ඡා කරපු ගැන විශේෂයෙන්ම දැන් ගිනාලං කවුරු සූත්‍රයේ දේශනාව නිසා අපිට ඒක වඩාත් හොඳ මානසිකව අහගන්න පුළුවන් ඒක. දැන් මට නම් තේරුණානේ යන්ත මේ වෙලාවේ කතා කරන ඉඳන් මේ පේන මේකේ පිළිවෙල දකින්න බව. දැන් ඔබතුමාලාත් අර පැහැදිලි කරලා දුන්නා විතරෙන් අර ගාමන් ගරංගු ලෝක සංඥාවලින් ඉඳලා ගාම සංඥාවට ඇවිල්ලා එන්න ග්‍රාම සංඥාවලින් ආරම්භ සංඥාවලින් ඇවිල්ලා ඊට පස්සේ පතවි කියලා තැන තමයි අපි මේ සම්මුතියෙන් ඔබට ගිය කිසියම් දෙයක් ගැන සංඥාවක් ඇති කරගෙන පතවි සංඥා කියලා එතකන් හිතේ සම්මුති සංඥානේ ඒ වලින් පතවි සංඥාවට එන්න දැන් පතවි සංඥාවෙන් ආකාස සංඥායතනය කිව්වා වූ අපි යම් යම් විදිහට ඒකටත් හිතට බයකුත් යම් අය තියෙනවා මේ ලොකු දේව කතා කරනවා කියලා. ඒක හැබැයි බොහෝ මැද එහෙම නැත්නම් මුල තියෙන දෙයක් කියලා තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒ ආකාස සංඥායතනයකට හිත ලොමු කළා. ඉතින් එහාට ආකින්ඥායතනෙට විඥානායතනෙට හිත යොමු කරගෙන ඊළඟට තමයි අපි ආකින්ඥායතනට ආවේ. ඔබතුමා ඒක පැහැදිලි කරලා කොච්චර ලස්සනට කමක් කමෙන් ඇවිල්ලා විඥානය කියන්නේ ගන්න පුළුවන් එතන දෙයක් නෙවෙයි. එතන ඇතිවක් නැහැ. සත්‍ය කිඤ්ඤී කියලා සංචි කිඤ්ඤතන අර්ථයෙන් කිසිවක් නැතම කියන සංඥාව තමයි එතකොට තියෙන්නේ. ඒක එහෙමනම් තියෙනවා එතන සංඥාවක් ආකින්ඥායතන මේ කිසිවක් නැහැ කියන සංඥාවක් තියෙනවා. විඥායනායතනෙ නෙවෙයි ඔබට කියදී ආකින්ඥායතන. හරිම සුන්දරයි මේ තැන් වල යන්න පුළුවන් නේද? ගිහිල්ලා ඇති. එතකොට ඊගාවට මොකද වෙන්නේ? ඊගාවට යන තමාත් මොකද වෙන්නේ? එතකොට කියනවා මේ ආකින්ඥායතන අරමුණ සම්පූර්ණ යෝගී බහුල කරනකොට නේව සංඥා නා සංඥායතන කියන සංඥාව උපදිනවා. සංඥාවක් තියෙනවත් නෙමෙයි සංඥාවක් නැතුවත් නෙමෙයි කියන මට්ටමට. අන්න ඒ ගැන පොඩ්ඩක් කතා කරමු. දැන් තමයි තුමාට. දැන් ඇත්තටම දැන් ආකින්ඥායතනේ කියන තැනදී අපි කිව්වා කිසිවක් නැහැ කියන මට්ටම දක්වාම සිත සියුම් කරගෙන යනවා කියලා. එතකොට මේ සියුම් කරගෙන මේ සිතට මම අහලා තියෙන විදිහට මේක සතුටේ දැනුම විතරයි මේ කතා කරන්නේ. මේ එතකොට කියනවා මේ දැන් මේකත් සංඥාවක් නේද කියලා. කිසිවක් නැහැ කියන එක සංඥාවක් නේද කියලා තේරුම් ගන්නවා කියලා. ඒ තේරුම් ගත්තට පස්සේ ඊළඟ අවස්ථාව තමයි සංඥාවක් ඇත්තෙත් නැති නැත්තෙත් නැති කියන අවස්ථාවට යන අවස්ථාව. එතකොට අර මොකක් වෙලාවට අර අපේ බලංගොඩ ආනන්ද මහත්මයා ස්වාමීන් වහන්සේ ඉතර කියනවා මේ නේව චිත්ත නා චිත්ත කියලා. ඒ කියන්නේ සිතක් ඇත්තක් සිතක් තියනවා නැහැ කියන දෙක අතර වගේ. කියන්නේ ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ වගේ අර්ථයකින් නේව සංඥා නා සංඥා කියන පදයට යනවා. ඒක තමයි ඇත්තටම ලෞකික මාර්ගයේ වඩන්න පුළුවන් අවසානම අවස්ථාව. ඒ කියන්නේ සිත සියුම් කරන්න පුළුවන් එතනද විතරයි ලෞකික මාර්ගය. එතකොට ඒකටම තමයි බවාග්‍රේ කියන්නේ. ඉතින් අන්න එතනට අපි දන්නවා දැන් අකිඤ්චඤ්ඤායතනේ තමයි සංඥාන්තය කියලා කියන්නේ. සංඥාන්තය කියලා කියන්නේ අකිඤ්චඤ්ඤායතන. ඒක එතන තමයි සංඥාවක් අවසානයේ හම්බ වෙන තැන. එතනින් එහාට සංඥාවක් ඇත්තෙත් නැති නැත්තෙත් නැති වගේ තැනක් කියලා කියන්නේ ඒක හරි අමාරුයි මම හිතන්නේ ඒක පැහැදිලි කරගන්න. ඒ කියන්නේ එතනට ඒ අද්දකීන් අනුවම ඒක හොයනවා මිසක් අමු වචනේ කියන්නත් අපිට තේරුම් ගන්නත් හිතා ගන්නත් ඇත්තටම අමාරුයි ඒක. ඒක ඒ වගේ තැනක් ඒක තමයි බවාග්‍රේ කියලා ඒ දවස්වල ලෞකික මාර්ගයේ විසාමත්ම අවසානයේදී උද්දතරාම සුත්ත උන්වහන්සේ වඩපු එහෙම නැත්නම් ඒ පරම්පරාවේ ගෝලීන්ට කියා දීපු උපරිම මානසික තත්ත්වය තමයි ඒක. ඒ නිසා තමයි දැනට තේරුම් ගන්න තියෙන්නේ. ඊළඟට තමයි තිරවංශනා ජනත මාර්ගය. ඔව්. එතකොට මේ විදිහට අපි තේරුම් ගත්තම මෙතෙන්දී දැන් ඒ කියන කෙනෙක් සංඥාව තියෙනවද නෙවෙයි සංඥාවක් නැතුවත් නෙවෙයි කියන මට්ටම සංඥාව අවශේෂ වශයෙන් හිතවදනවා. එහෙම ඒ නිය සංඥා නා සංඥා කි සංඥාවෙන් ඉන්නකොට විඥාන ආයතන අකිඥායතන කි සංඥාවකින් හිත මිදිනවා. ඒ නිසා එන දවස බවයන් නැහැ. ඒ විදිහට මේ පෙන්වන්නේ මේ ශුන්‍යතා චේතෝ විමුක්තිය ඇති කරගන්න විවිධ ක්‍රම කියලා තමයි කියන්නේ. මේ ශුන්‍යතාවෙත එහෙනම් උපමා වශයෙන් ශුන්‍යතාවේ ප්‍රභේදයි ඔය නෙට්වර්ක් එකක් අපි සාකච්ඡා කළේ කියලා තමයි සුබස්නාවදෝ පැහැදිලි කරන්නේ. මේ එකක්වත් ආර්ය ශුන්‍යතාවේ ලෝකෝත්තර ශුන්‍යතාවේ නෙවෙයි කියලා කියනවා. මේ ලෝකෝත්තර ශුන්‍යතාවයත් මේ ආකාරයෙන් තමයි, නමුත් ඒකේ වෙනස්කම් තියෙනවා කියලා සුදස්නාවදෝ කියනවා. මේ මම දැන් උන්වහන්සේගේ දේශනාව සම්බන්ධ කරගෙන මේ කියන්නේ. මේවා අපි මතු කරනවා. මේ මතු කරන්නේ මොකද? අවබෝධයෙන් යුතුව සිකුරාදා සාකච්ඡාවක් සම්බන්ධ දෙමු. මේ කියන දේවල් සමග අපිට හිතේට ගැලපෙනවාද කියන දේව දැනගන්න පසුබඳන්න නෙවෙයි, අපි කොයි විදිහට තේරුම් ගන්න ඕනේ කියලා. මුලින්ම කිව්වා නොයෙක් කාම සංඥාවන්ගෙන් ශුන්‍ය වෙන හැටි. ආරම්භ සංඥාවට හිත සබලා නොයෙක් කාම සංඥාවන්ගෙන් ශුන්‍ය වෙන හැටි කිව්වා. ඊගාවට ආවන් සංඥාවත් කාම සංඥාවක් කියලා තේරුම් ගත්තා. ඒකට හිත සබල අනික් කාම සංඥාවන්ගෙන් ශුන්‍ය වෙන හැටි කිව්වා. පතරි සංඥාවට හිත තියලා හැම කාම සංඥාවකින්ම ශුන්‍ය වෙන හැටි කිව්වා. ඊගාවට ආකාස සංඥායතන සංඥාවට හිත තියලා හැම රූප සංඥාවකින්ම ශුන්‍ය වෙන හැටි කිව්වා. කාමය අතහැරලා රූපයට එන හැටි, රූපය අතහැරලා අරූපයට එන හැටි කියලා. ඒ විදිහට මේ ශුන්‍යතා චේතෝ විමුක්තිය අනිත්‍ය චේතෝ විමුක්තිය කියන මේ විමුක්තිය මේ ශාසනයේ තියෙනවා, මේ ශාසනයෙන් බැහැරක් තියෙනවා කියලා කියනවා. එතකොට මේ අපේ චිත්ත වසන් මහත්තයා නිමිත්ත ගැන ඉස්සර කතා කරා. මේ අනිත්‍ය තමයි වසන් මහත්තයා මේ අපි දැන් මේ ගලපෙන තැනකට අපි ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් මේ ක්‍රියාදාමය තුළම නිමිත්ත නැතිවීමක් තමයි සිද්ධ වෙන්නේ. සංඥා නැති වසන් අනිත්‍ය චේතෝ විමුක්තිය. හැබැයි මේක මේ ශාසනයෙන් බැහැරක් තියෙනවා කියලා කියනවා. එතකොට මේ අනිමිත්‍ය චේතනවිතු කියන්නේ මොකක්ද කියන කාරණාව අපි දැනගත්තු සත්‍යක දේශනාවේ කියන විදිහට යමක් ඒක නැත්නම් ඒ නැති බවද දැනගන්නවා, යමක් ඉතුරු නම් ඒ ඉතුරු කියලා දන්නවා කියන අර්ථයෙන්. මුකුත් නැහැ කියන එකක් නෙවෙයි, ඉතුරු ටිකටත් ඒ කියන්නේ ඉතුරු ටිකටත් හොඳ දැනුවක් තියෙනවා, අවබෝධයක් තියෙනවා. මේ ටිකේ පිටුලා ඉන්න මෙන්න මේ ධර්මතාවයන්ගෙන් දැන් මගේ මනස ශුන්‍යයි කියලා ඒ ශුන්‍යතාවය ගැන හොඳට අවබෝධයක් නෝනක් තියෙනවා. මේ විදිහට අපි දැන් කියපු ආකාරයට මේ තත්මේ බුද්ධ ශාසනයෙන් බැහැර කෙනෙකුට උනත් මේ අපි කියපු විදිහට සංඥා වදාගෙන එන්න පුළුවන් මේ තැනකට කියන එකයි උන්වහන්සේ සුදුසන හමුදුරෝ පැහැදිලි කරන්නේ. අපිටත් එක තේරුම් ගන්න පුළුවන්, එහෙම ඕන කෙනෙකුට එක් කරන්න පුළුවන්. ශිවදි මහත්මිය ඊගාර මේ සුද්දේශනාවේ තියෙනවා නේද? කොණිච පලං ආනන්ද බික්කු ආනන්ද බික්කු අමනසිකරිත්ව ආකින්ඥායතන සංඥා අමනසිකරිත්ව නිවසංඥායතන සංඥා ඊගාර අනිමිත්ත චේතෝ සමාධින් පටිච්ච මනසිකරෝති ඒකත්තං කියලා. ඔව්. අපි මේ කොටස ගාවේ නැහැ තාම නේද? අපිට ඔබතුමීට පුළුවන් අපිට මේ කොටසත් කාලේ යන බලලා පොඩ්ඩක් අපිට ඒ ටිකත් කරලම ඉවර කරන්න පුළුවන් නේද? තව ගොඩාක් තියෙනවා ඒක නිසා යන්න. ඒක පොඩ්ඩයි මෙති කරන් ආනන්ද වික්ඛු අමනති කරිත්‍රා ආකින් සංඥායතන සංඥා අමනති කරිත්‍රා නේව සංඥා නා සංඥායතන සංඥා අනිමිත්තං චේතෝ සමාධි පටිච්ච මනති කරෝති ඒකත්තං සත්ත අනිමිත්තේ චේතෝ සමාධින්හි චිත්තං පක්ඛන්දති පසීදති සම්තිච්ඡති අදිමුච්ඡති සෝ ඒවං පජානාති අයං පිඛෝ අනිමිත්තෝ චේතෝ සමාධි අபிසංසතෝ අභිසං චේතෝ සිකෝ යං කෝපන අභිසංකතං අභිසං චේතසිකං සද නිච්ඡං විරෝධ ධම්මංති පජානාති සත්ත එවං ඥානතෝ එවං සත්තතෝ කාමාසවාපි චිත්තං විමුච්ඡති භවසවාපි චිත්තං විමුච්ඡති අවිජ්ජාසවාපි චිත්තං විමුච්ඡති විමුක්තස්මින් විමුක්තං මේකි ඥානං හෝති කීනා ජාති මුක්ඛිතං බ්‍රහ්මචර්යං සතං කරණීය නාපරං ඉත්තත්තායති පජානාති සෝ ඒවං පජානාති යේ අසු දරතා සාමාසවං කටිච්ච ඡේද න සම්ති යේ අසු දරතා බවාසවං කටිච්ච ඡේද න සම්ති යේ අසු දරතා අවිජ්ජාසවං කටිච්ච ඡේද න සම්ති අත්ති සේවාය දරසක් මත්තා යදිදං ඉමමේව පායං කටිච්ච සලායත නිසං ජීවිත පත්‍යාති සෝ සුඤ්ඤ මිදං සංඥාගතං කාමාසලේනාති පජානාති සුඤ්ඤ මිදං සංඥාගතං භවසලේනාති පජානාති සුඤ්ඤ මිදං සංඥාගතං අවිද්‍යාසලේනාති පජානාති අත්ථ චේවිදං අසුඤ්ඤතං යදිදං ඉමමේව කායං කටිච්ච සලායතනිකං ජීවිත පත්‍යාති ඉති යං හි කෝතත්ත න හෝති තේන සං සුඤ්ඤං සමනුපස්සති යං පනසත්ත අවතිත්තං හෝති සං සංතමිදං අත්ථීති පජානාති ඒවමස්ස ඒසා ආනන්ද යතා බුද්ධා අවිපල්ලාස්සා පරිසුද්ධා පරමානුත්තරා සුඤ්ඤතාවක් සම්පි භවති ඒක සිංහල තේරුම කියනවා තවද ආනන්දේ මමන අකිංචඤ්ඤායතන සංඥා මෙහි නොකොට නේව සංඥා නා සංඥායතන මෙහි නොකොට අනිත්‍ය චේතෝ සමාධිය සඳහා ඒකත්වයක් මෙනෙහි කරයි. ඔහුගේ සිත් අනිත්‍ය චේතෝ සමාධියෙහි බසී. පහත් වී මොනවට පිහිටයි? නිශ්චේතයේ. මේ මෙසේ නොනින් දනි. මේ අනිත්‍ය චේතෝ සමාධියද අபிසංස්කෘතය. අபிසංචේතිතය. යම් කිසිවක් අபிසංස්කෘතත් අபிසංචේතිතත් වේ නම් ඒ අනිත්‍යය. විරෝධ ස්වභාවයේ ඇති නොනින් දනි. මෙසේ දන්නා මෙසේ දක්නා ඔහුගේ සිත සාමාන්තරය කෙරමුදු දෙකකින් නිදෙයි. භවස්තරයන් කෙරමුදු සිත නිදෙයි. අවිද්‍යාස්තරයන් කෙරමුදු සිත නිදෙයි. විමුක්ත වත්නේ. විමුක්තය යන ඥානය වේ. ජාතිය සීනය ධම්මචාරිය ලෙස නිම කරනු ලබී. සෝයුක්ත කරන ලබී. මේ අරහත්ය පිණිස මතුවේ කිසිදු නැති නුවණින් ගනි. මේ මෙසේ නුවණින් ගනි. කාමාශ්‍රය නිසා යම් දරස කෙනෙක් ඇද්ද ඔහු මේ ආර්ය මාර්ග ඵලයේ නැත. භවශ්‍රය නිසා යම් දරස කෙනෙක් ඇද්ද ඔහු මේ ආර්ය මාර්ග ඵලයේ නැත. අවිද්‍යාශ්‍රය නිසා යම් දරස කෙනෙක් ඇද්ද ඔහු මේ ආර්ය මාර්ග ඵලයේ නැත. යැයි මේ දරස මාත්‍රයෙන්ද ඇති. හිමකයක් මේ කය නිසා සදායතන සම්ප්‍රයුක්ත ජීවිත ප්‍රත්‍ය වූ දරස මාත්‍රයයි දනි. ඒ කාමාශ්‍රය මේ සංඥාගතිය සුනියයි දනි. බවස්රයෙන් සංඥාගතය සිංහයයි දනි. අවිද්‍යාස්ත්‍රවයෙන් මේ සංඥාගතය සිංහයයි දනි. වැරි මේ අසිමතායෙක්ද ඇත. සිමතයක් මේ කය නිසා සදායතන ප්‍රතිසංයුක්ත වූ ජීවිත ප්‍රත්‍ය වූ දරතමාත්‍ර සංඛ්‍යාත අසිමතාවයයි දනි. මෙසේ එහි යමෙක් නැද්ද එයින් ඒ සිංහයයි නුවණින් දකි. එහි යමෙක් ඉතිරි වැද්ද විද්‍යාමාන වූ ඒ ඇතියයි දනි. ආනන්දය මෙසේ ඒ මහනහත යථාභූත වූ අවිපර්යස්ත වූ නිරූප ක්ලේශ වූ කෙල පරමාණුත්තර ශුන්‍යතා වක්රන්තිය වේ. ඒක තමයි ඒ ඡේදෙන් පැහැදිලි කරේ ඉස්සල ඔතනත්. මම මේකෙන් කිව්ව ටිකක් මේ වෙලාව වැඩි ඉන්නවා. කොහොමද? ඒකෙන් අවශ්‍ය නේද සූත්‍රේ? එහෙමද සූත්‍රය අසන්න තියෙන්නේ නේද? තව පොඩ්ඩක් කියනවා. ආනන්දේ අතීත කාලයේ යම්ම සමන කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ නිරූපකෘත පරමානුත්තර ශුන්‍යතාවල සමාප්පත්තියට පැමිණ විසූරුද ඒ සම මහන බමුණෝ පරිශුද්ධ පරමානුත්තර මේ ශුන්‍යතාවයටම පැමිණ විසූරුද ආනන්දේ අනාගත කාලයේ යම්ම සමන කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් වෙද්ද ඔහු පරමානුත්තර පරිශුද්ධ ශුන්‍යතාවයේ උපයා වාසය කෙරෙද්ද ඒ සම පරිශුද්ධ පරමානුත්තර මේ ශුන්‍යතාවයේ උපයා වෙන වාසය කෙරෙද්ද ආනන්දේ දැන් යම්ම ප්‍රමනෝ බ්‍රාහ්මණයෙක් පරිශුද්ධ පරමානුත්තර මේ ශුන්‍යතාවයට පැමිණ විටද ඒ හැම පරිශුද්ධ පරමානුත්තර නම් වූ මේ ශුන්‍යතාවයටම පැමිණ විටදී ආනන්දේ එහෙයින් පරිශුද්ධ පරමානුත්තර ශුන්‍යතාවය උත්‍රාදීනව සම්හයි ආනන්දේ මෙසේ තොප කිස්මෙන්නේය ඉදමෝච භගවා අත්තමනෝ ආයස්මා ආනන්දෝ භගවතෝ වාසිතං අභිනන්දේති බගතුන් වහන්සේ මේ වදාළසේක සතුටු පිටකී ආයතනත් ආනන්ද කරනවා බුදු වදන් සතුටින් පිළිගත්ත සාදු සාදු සාදු සාදු සාදු සාදු හනේ අපි ඉතුරු කෙටිවලාකි අනිමිත්‍ය චේත සමාධිය ගැන කතා කරන ඕන සාකච්ඡාවක් ඉතිරි අවසන් වෙන්න. ඉතින් ඒ අනිමිත්‍ය චේත සමාධින් පටිච්ච මනසකලදී එකක් ගන්න කියලා ඒ සමාධිගත මනසකින් කිසිම දෙයක් නොහිතන තැනකට හිත තබනවා. දැන් මෙතනදී කියනවා අනිමිත්‍ය චේත සමාධිය මුල් කරගත්ත මනස්කාරයක් කියලා. එතකොට තමයි පස්ස අනිමිත්‍ය චේත සමාධිය චිත්තම් පක්කම් ප්‍රතිපදිතී සම්තුච්චිතදමුචති මේ කියනකට යන්වාට ඉච්චලා උත්තර වෙන කලින් අපි වචන ටික හයිලයිට් කරගත්තා මේ පස්කම් දුපති දුපස්වන්ති කුජදි මුචිති කියන එක හරියම වැදගත්. මොකද මේ එහෙම වුණොත් තමයි එතනින් ශුන්‍යතාවයකට අතුරුනා කියලා කියන්නේ. එහෙම නැත්නම් අපි අර නිකන් මෙනි කරා පමණින් එහෙම වෙන්නේ නැහැ කියලා. ඒක මෙතෙන්දිත් ඒ අනිමිත්‍ය චේතෝ සමාධියේ හිත දැකගෙන පවතිනවා, පිහිටනවා, පිළිගන්නවා. එතකොට තමයි ඒසෝ ඒවන් පජානාති කියලා යාතකර දන්නවා. අකිඤ්ඤායතන මුල් කරගෙන තියෙන සංඥාවක් නැහැ, නොසංඤායතන මුල් කරගෙන තියෙන සංඥාවක් නැහැ, අකිඤ්ඤායතන නොසංඤායතන මුල් කරගෙන තියෙන දර්ශකයක් නැහැ කියලා ඒ අදිවසින්. එතකොට මේ අපිට මතක් කරගන්න ඕනේ මේ එකම අනිමිත්ත බවට හිත ලැබුවම එයා දන්නවා දැන් එකම දර්ශක බවක් තියෙනවා. මොකද්ද මේ? ඒක තමයි මම හිතන්නේ සම්මාප්සේ දොරල් කිවි නේද? අත්ති වේවායන් ධර්මත්තා යදි දන් ඉම මේව කායන් පටිච්ච සලායත නිකං ජීවිත පච්චයාති කියලා. එකම අනිත්‍ය බව දෙහිපත ගුවාම එයා දන්නවා දැන් එකම දත්ත බවක් හිතන තියෙනවා. මොකද්ද? මේ කය මුල් කරගෙන ආයතන ටික නිසා ඇති වෙන අපහසුකමක් තියෙනවා නම් ඒ අපහසුකම විතරයි තියෙන්නේ කියන කාරණාව. අනිත්‍ය කියන තැනට හිත ලැබුවාම තුත අනිමිත්ත සමාධියට හිත ලැබුවාම නිමිති නිසා ඇති වෙන කිසිම වේදක් නැහැ. දර්ථකමක් නැහැ. කිසිම දුකක් නැහැ. නමුත් දර්ථකමෙන් හෝ දුකෙන් හෝ මිදෙලා නැහැ. මොකද කය මුල් කරගෙන දුක් වෙනවා. ඒ නිසා තමන්ගේ ආයතන කය මුල් කරගෙන ආයතන ටික නිසා ඇති වෙන අපහසුකමක් තියෙනවා නම් ඒ අපහසුකම කියන කතාව. මම හිතනවා අපි එතනින් ඒ ටිකක් මතක් කරලා තව පොඩ්ඩක් කතා කරමු. ජයන්ත මහත්මයාට ඉස්සර දෙන්න. හලෝ. ජයන්ත මහත්මයාට මේ ටිකක් පුතා දක්වනවා නම් ඇත්තටම මට හිතෙනවා දැන් නීති ගන්න තා නීත්‍යක් කියලා තා. ඒ කියන්නේ අනිත්‍ය චේතෝ මුක්තියට ඇවිල්ලා තමයි සෝවාසෝ බවස්සව අවිද්‍යාසෝ කියන්නේ. දැන් සෝවාන් පුද්ගලෙක් විස්තරව දුරු කරගන්න එතනින් ඉදිරියට තියෙන සංයෝජන ටික නැති කරන්න නම් මේ මෙතනට එන්න ඕනේ නේද කියන අදහස කතා බොඩක් ඔබතුමා ඒ ටිකත් එක්ක පැහැදිලි කරලා බොහොම කේ. හොඳයි අපි ඇත්තටම අර මේ විමෝක්ෂ මුඛ ගැන බැලුවොත් එහෙනම් එතනදී කොටස් තුනක් අපි දන්නවනේ. එකක් තමයි අදිමිත්ත, අනෙත් එක තමයි අනිමිත්ත අපනිමිත්ත ශුන්‍ය. ඔය තුන තමයි විමෝක්ෂ මුඛ කියලා කියන්නේ. එතකොට මේ විමෝක්ෂ මුඛයන් නැති වෙන්නේ මේ ඉන්ද්‍රිය ධර්මවල වැඩිම අනුෝෂිත තමයි අපි අහන්නේ. ඒ කියන්නේ දැන් විශේෂයෙන්ම ප්‍රඥාව පැත්තට වැඩි කෙනෙක් කියනවා. අපි දන්නවා මේ සද්දාගිරිය සති සමාජ ප්‍රඥානේ අපේ ඉන්දිය ධර්ම හැටියට ගන්න. එතකොට ප්‍රඥාව අධික කෙනෙකුට ශුන්‍යතාව ඒ කියන්නේ ආත්මය කියන එකේ ශුන්‍ය බව තමයි උගක් වෙලාවට දැනෙනවා කියලා. කියන්නේ ඒක තමයි ප්‍රකටවම ඒ මාර්ග සිත්වලදී අරමුණු වෙනවා කියලා කියන්නේ. ඊළඟට දැන් සද්දා චරිතයක් ගත්තොත් එයාට වැඩිපුරම ඒ යෝගියාට වැඩිපුරම මනසට එන්නේ මේ මාර්ග කලාවස් මාර්ග අවස්ථාවේදී දුක කියන එක. ඊට පස්සේ සමාධිය අධික කෙනෙකුට දස්පදසින් කාටන මතක වේද කියන්නේ දුක නම් අපි අනිත්‍ය කියලා කියනවා. අනත්තකේ අපන්නිත මතය දුක නැති කියන්නේ අපන්නිත. දුක කියන්නේ අපන්නිත නේද? දුක කියන්නේ අපන්නිත. අපන්නිත අනිත්‍ය කියලා කියන්නේ එතකොට මතකද? සංඥා කියන්නේ ප්‍රඥාව ප්‍රඥා අනිත්‍ය කියන්නේ අනිත්‍ය. අනිත්‍ය තමයි අනිත්‍ය කියලා කියන්නේ. එතකොට දැන් මෙතනදී පැහැදිලි කරලා තියෙන විදිහට මෙයාට මේ අනිත්‍ය කියන එක තමයි එහෙම මට හිතෙන හැටි මේ අර අහලා තියෙනවත් එක්ක මේ ගලපන්න මහන්සි ගන්න මේ අනිත්‍ය හේතෝ සමාධිය ඇති වෙන වෙලා මෙහෙම වෙනවා නම් ඒ අපි අහලා තියෙන දේ අනුව මේ දුක මේ අනිත්‍ය තමයි මෙතනදී ගොඩක් වෙලාවට මෙනෙහි වෙන්නේ කියලා වගේ හිතනවා. ඒක මම හිතන අපේ ස්වාමීන් වහන්සේගෙන් අහගන්න වෙනවා. ඇයි මේ අනිත්‍ය හේතෝ සමාධිය කිය සිත බසිනවා කියලා කියන්නේ කියලා. මොකද මට හිතෙන්නේ දැන් හැමතැනම මේ ධර්ත කෙනෙක් ඇති කියලා කියනකොට මට හිතෙනවා ඒක වැඩිපුරම දුක පැත්තටයි ඒක මෙහෙ වෙන්නේ කියලා. මේ දුක කියන කියන්නේ දැන් හැම තේම හැම නිමිත්තකම තියෙන දුක ධර්ත ගති දන්නවා කියන්නේ දුක පැත්තයි වැඩිපුරම ප්‍රකට උනේ කියලා. ඉතින් අපි දහගන්න වෙනවා ඒක තමයි අනිත්‍ය චේතෝ සමාධිය කියන එක මෙතනදී ඇති වෙන්නේ කියන කහගන්න තියෙනවා. මම හිතන්නේ මෙතන විශේෂම දෙයකින් කතා කරන තමයි මේකේ අවසානයේදී කියනවා මෙහෙම මේ එතන දැන් මේ බ්‍රහ්මචර්යය නිමවලා දැන් ජාතිය ෂේ වෙලා කියන සම්පූර්ණ කියන අරහත් භාවයට පත් වුණාට පස්සේ ඒ බව දැනගන්නවා. මේ නෝනින් දැනගන්නවා බව. එන අවි ආමාසයෙන් නිහිත මිදිලා බවස්සයෙන් නිහිත මිදිලා අවිද්‍යාවෙන් නිහිත මිදිලා. ඒක එතකොට එහෙම දැනගත්තට පස්සේ කියනවා කාමාශ්‍රයයන් නිසා යම් දර්ථ කෙනෙක් ඇද්ද එහෙම නැත්නම් ඒ වගේ දැන් කරදරයක් නෑ මට කාමාශ්‍රව මේ වගේ හරදරයක් වෙන්නේ නැහැ. මගේ මනසට කිසිම හරදරයක් නැහැ. ඊළඟට භවාසයෙන් කිසිම හරදරයක් නැහැ. ඊළඟට අවිද්‍යාවෙන් කිසිම හරදරයක් නැහැ. හැබැයි තව ධර්මයක් තියෙනවා මෙතන. ඒ දෙයින් ශුන්‍ය වෙලා නැහැ. මොකක්ද? මෙතන කියනවා මේ කයම නිසා සදායතන සංප්‍රයුක්ත ජීවිත පරයන්ත වෙච්ච ධර්ම මාත්‍රයක් තියෙනවා කියලා ගන්නවා. ඔන්න ඒ ටික තමයි අපිට මේ සූත්‍රයෙන් ගොඩාක් හයිලයිට් කරගන්න තියෙන්නේ. ඔක්ක මෙතන රහතන් වහන්සේ කෙනෙක් අපි එහෙනම් කියමුකෝ අපි දැනට මේ රහත් භාවයට පත්වුවට පස්සේ මේ අයයෙන් තියෙන විඩා මේ සදායතන සදායමින සලායතන ඒ සලායතන සම්ප්‍රයුක්ත ජීවිත පරයන්ත වූ ධාත මාත්‍යයක් තියෙන එක නැහෙන් රූප දකින්න වෙනවා අනතරයි ශබ්දහන්ඳ වෙනවා ඒ ඔක්කොම වෙනම කියන එක තමයි දැන් මෙතනදී හොඳින් මම මෙතනත්ම මේ කියනකොට තේරෙන්නේ. ඉතින් මේවා මේ දවස්වල ඇතැම් විට අහනේවත් එක්ක ඇතැම් විට අහන ඒවා මේ සූත්‍රයක් එක්ක නොගැලපෙන ගතියක් වගේ තේරෙනවා. මම හිතන්නේ ඒක තමයි අපිට විශේෂයෙන්ම සාමාන්‍යයෙන් කියන්න වාගේ කෙටිම අවශ්‍යවක් කියන්න වාගේ කෙටිම කොටස අවශ්‍යවක් කියන්නේ මේ වතුම අවසාන කියපු මේ ප්‍රශ්නේ කියන එක. ඔව් ප්‍රශ්නේ කියන්නේ මෙහෙමයි. දැන් මෙතනදී හොඳටම තේරෙනවා මේ කයම නිසා ඡදායතන සංප්‍රයුක්ත ජීවිත ප්‍රත්‍ය වූ ධර්ත මාත්‍රයයි ගන්න. ඒකෙන් මෙතන දැන් අර කිසිම වෙන ධර්තයක් නැහැ. එතන කාමාශ්‍රය නිසා ධර්තයක් නැහැ. භවාශ්‍රය නිසා ධර්තයක් නැහැ. අවිද්‍යාශ්‍රය නිසා ධර්තයක් නැහැ. නමුත් මේ කයම නිසා සදායතන සංකෘති ජීවිත පරයත්තෝ ධර්ම මාත්‍රයක් තියෙනවා කියලා. එතකොට මෙතන තියෙනවා මේ ඒ කියන්නේ මේ සංජයන් පරිහරණය කරන්න වෙනවනේ. ඔයගොල්ලෝ ඒක කියන්නේ එතකොට මොකද අර වෙනත් තැන්වල කියවෙනවා කියපුවද පොඩ්ඩක් තරහකට කියන්නේ ඒක අනිත් පැත්ත. දැන් මෙහෙමයි දැන් සලායතන නිරෝධයි කියලා කියවට පස්සේ හුඟක් සමහර විට ඇහෙනවා නේද රහතන් කියන්නේ රහත් වෙනවා කියන්නේ ආයතන දෙකයි වැඩ කරන්නේ කියලා. දැන් මෙතන කියනවා මේ ෂඩායතන සම්ප්‍රයුක්ත කියලා. එතකොට ඒ වගේ දැන් අපිට ගැස්ලෝ ටිකක් ලියා ගන්න පුළුවන් මේ ඉතල හිතනවා මේක. නෑ නෑ ඒක තමයි අපිට අවශ්‍ය මේක. ලියා ගන්න ඉස්සෙල්ලා ගැටලුව තේරුම් ගන්න ඕනේ. මේ සමා වෙන්න මම කිව්වා. ඒ කියන්නේ දැන් මේ ගැටලුව මට තව පොඩ්ඩක් අල්ල ගන්න ඕනේ. මට මේ සූත්‍ර දේශනා කියන දේ නම් පැහැදිලි. මොකද ඒ කියන්නේ මේ ශරීරයක් ලැබුණා නිසා ඒ ශරීරය ලැබුණා දිමත් සමගම ඇහැකරන ආසේ දිව ටික ලැබුණා. ඉතින් ඒක පරිහරණය වීමක් සිදු වෙනවා. ඒ පරිහරණය වීම තුළ තියෙන දවස බවක් තියෙනවා. ඉතින් කිව නෑ මේ ඒක උපදානය කිරීමක් හෝ දුක්ඛයක් හෝ කියන අර්ථයේ වඩා දවස බවක් කියන එකකින් අදහස් වෙන දුක්ඛයක් කියන එක නෙමෙයි මම දන්නේ නෑ. එහෙම මේ අපහසුතාවයක් එන අපහසුකමක් තියෙන බව විතරයි තියෙන්නේ ශරීරයක් ලැබෙන්නේ නැහැ කියන තත්ත්වෙන්නේ ශරීරයක් ඉවර වෙනකන් කියන තේනවා. නමුත් ඒක තේරෙන්න යන මත ඊට පස්සේ ඒකේ ඔක අනිත් පැත්තක් කියනවා කොතනද කියන එකට විරුද්ධ පැත්තක් කියලා තියෙනවා කියලා බුදුමා කියනවා. මොකද මේ සලායතන නිරෝධයක් සිද්ධ වෙනවා රහත් වීමත් සමග කියලාද එහෙමද? ඔව් එතෙන්දී මාතන දරවත් මාත්‍ය අහලත් ඇති කියලා මේ අපරියාපන්න කියන තැනදී තියෙන ආයතන දෙකයි කියලා. එතන ඒ විදිහේ දෙයක් තියෙනවා. ඒක හරි ඒ විදිහ තමයි මේ සඳහන් වෙන්නේ. එතකොට හැබැයි ඒ කියන්නේ මේ සාමාන්‍යයෙන් මේ සංජයන් පරිහරණය කරන අවස්ථාව නෙවෙයි. ඒක ඇත්තටම මාර්ගඵල මාර්ග මේ මාර්ග සිත් ඵලපිට කියන තැන ආයතන දෙකයි තියෙනවා. නමුත් ජීවත් වෙනවා කියන තැනකදී ඒ කියන්නේ අවසානයේදී සම්පූර්ණයෙන්ම පරිනිර්වාණය මේ කියන්නේ අනුපාදා පරිනිර්වාණය දක්වා මේ අනුපදිතේස පරිනිර්වාණය දක්වාම කයක් පාවිච්චි කරන්න තියෙනවා මේ සංග ටික පාවිච්චි කරන්න තියෙනවා. ඒකෝට ඒ වගේ දර්ශයන් එනවා. ඒ කියන්නේ සලායතනේ පාවිච්චි කරනවා. සලායතන සම්ප්‍රේත් ජීවිත ප්‍රත්‍ය වූ ධර්ම මාත්‍යයක් තියෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ ආයතන පරිහරණයක් තියෙනවා. ඉතින් දැන් ආයතන නිරෝධය කියන තැනදී අවිද්‍යා නිරෝධයෙන් ආයතන නිරෝධ වුණා කියන තැනදී ඒකෙන් තේරෙන්නේ නැහැ මේ ආයතන නැති වෙනවා මේ මනසයි ධර්මයි විතරයි වැඩ කරන්නේ කියලා. ඒත් ආයතන ටිකක් වැඩ කරන බව අනිවාර්යයෙන්ම තේරෙනවා මේ සූත්‍රය කියනවා. ප්‍රධාන මේ ටික තමයි අපිට ඕනේ. ඒකයි ජන්මාතේ සමානයි නැහැ කියලා. ඒකෝ දාගෙන අර අපේ අප්‍රියපන්න ධර්ම ගැන කියනකොට ආයතන දෙකක් ක්‍රියාත්මක වෙනවා කියපු දෙය තමයි දේශනා කොටසක් මේ. ඒක වැරදි නෙමෙයි නේද? ඒක හරි. ඒකත් හරි. ඒ කියන්නේ මාර්ගසිත ඵලසිත කියනකොට එතන නෑනේ වෙන ආයතන. එතන මාර්ගසිත කියනකොට ඒ සිතයි ධර්මය. ඒ කියන්නේ මනසයි ධර්මය එතන තියෙන්නේ. එතකොට ඒ විදිහට ගන්නකොට මේ ආයතන දෙක හරි. නමුත් ඊට පස්සේ කියන මාර්ගසිත ඵලසිතට සමවදින අවස්ථාවේ නෑ අපි හිතමු දැන් ඵලසිතට පස්සුවත් සමවදින්න පුළුවන් නේ. ඒ අවස්ථාවේදී ආයතන දෙකයි තමයි. නමුත් සාමාන්‍යයෙන් වැඩම තුල ඕ ඒක හරි. දීනද ඒක තමයි. දීනද මම හිතනවා හරි. ඒයි හරි නේද? මේක හොඳයි. අපි නැවත අපි ඉස්මතු කළා ස්වාමීන් වහන්සේගෙන් අත්වා ගන්න ඉන්නේ වරදක් නෑ. නමුත් ඔබතුමා ඔව් ඒක හරි. ඒ හොඳයි. ඒකම කළොම ඒක මොකද මට ප්‍රශ්නයක් කියන ජයන්ත මහත්තයා කියපු කොටසේ ගියන් ඉස්සෙල්ලා මේ ඔබතුමා මතක් මතුකයි ජයන්ත මහත්තයාගේ විමුක්ති මොකතුන ගැන මට මෙහෙම හිතුණා මේක මේ එතෙන්දී කිව්වේ අනිමිත්ත චේතු විමුක්ති අමනුෂ්‍ය චේතු විමුක්තිය සුන්නිතා විමුක්ති මොකද ඒ වගේම අපේ විමුක්ති මොකේ කියලා මට හිතෙනවා ඒකයි මේකේ පොඩි වෙනසක් තියෙනවා කියලා. මෙතෙන්දි කියන්නේ අනිත්‍ය චේතු සමාධිය ගැනනේ. ඒක එකම නොයේදෝ කියලා හිතෙනවා. මොකද මේ ඒක තමයි ආගන්න තියෙන දවස්. මෙතන අනිත්‍ය චේතු සමාධිය. මේක දෙකක් කියලා අපි හිතනවා. චේතු විමුක්තිද විමුක්ක මොකේ? විමුක්ක මොකේ අරුණා එතනින් පස්සේ ඒ මොකමෝ මේ මොකේ අරුණොත් එයා විමුක්තියටම මොක්ෂයටම ළඟා වුණ කෙනා වෙනවා නේද? දැන් මෙතෙන්දි තියෙන චේතෝ සමාධිය කියන්නේ ඊට මෙහා තියෙන ප්‍රත්‍යක්ෂය කියලා තමයි දැන් තේරුම් ගන්න අපි සංවාසයෙන් අහගමු නේද? ගැලපෙනවා නම් ඒක පිළිගන්න. මේ මෙහෙම දෙයක් තියෙනවා. දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ මහරහත් භාවයට පත් වුණාට පස්සේ උන්වහන්සේගේ ළමා කාලේ ඉඳලා තියෙච්ච උදරාබාධයක් තිබුණා දිගින් දිගටම. එතකොට උන්වහන්සේ උදරාබාධයෙන් පෙළෙනවා දුකින් පෙළෙනවා කියලා දැනගත්ත නිසා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ දෙවි කෙනෙකුට කියලා උන්වහන්සේට මෞතුණිය ළමා කාලේ හදලා දීපු සඳක් හදලා දෙන්න සකස් කරා. නමුත් අර ස්වාමීන් වහන්සේ කෙනෙකුට කැපෙනු නිසා ඉල්ලලා දානයක් දැන සාරිපුත්‍ර මහරහතන් වහන්සේට ප්‍රතික්ෂේප කරා. ඒකෙන් උදරාබාධය නැති වුණා. එතකොට දැන් මොග්ගල්ලාන මහරහතන් වහන්සේ දන්නවා මේ කායික දර්ශයක් තිබුණා කියලා. දැන් රහතන් අග්‍රස්ථාවකින් වහන්සේට තිබුණා කියලා. එතකොට ඒ වෙලාවල අර කායිකෙන් දැනෙන දර්ශය එතන ලැබිලා තියෙනවා. ඊළඟට මොග්ගල්ලාන මහරහතන් වහන්සේට සරුන් පහර දුන්නා. ඉතින් ඒ වෙලාවේ උන්වහන්සේට අනිවාර්යයෙන් මේ කය නිසානේක ලැබුණේ එහෙම එක. තවත් අවස්ථාවක රහතන් වහන්සේ නමකට සර්පෙක් දැක්ක ගලලා උන්වහන්සේ කිව්වා මේ කයගෙන හිල එළියෙන් දාන්න දැන් තව පොඩ්ඩකින් මේක නිද්ද වෙනවා කියලා. එතකොට ඒ වගේ අවස්ථාවලදී ඒ සංඥාගලට ඒ කියන්නේ කයට පහස, ඒ කියන්නේ දුක හොතු, ඒ කියන්නේ දුක් වේදනා ලැබිලා තියෙන බවට කියනවා නේද ධර්මයේ කියලා හිතෙනවා. ඒකත් පිළිගන්න පුළුවන් නම් හොඳයි මේ අවශ්‍ය නම් තියෙනවා. ඒක ගැලපෙනවා, අපි කතා කරපු දෙයට ගැලපෙනවා. ඒක ඒකයි තියෙන්නේ මේ හොඳ දරුවක් මාත්‍ය නේද? ඔව් අනේ බොහොම පිං. හොඳයි, එහෙනම් අපි අද සාකච්ඡා නිමා කරමු. අපි චිත්‍ර අපි ශ්‍රීමති මහත්මියටම යොමු වෙලා සාකච්ඡා නිමා කරමු. අපි අද කල්යන මිතුරු මිත්‍රිකතිචේරාවේ අපි හිතුවා කාලේ රාජික ගන්නතු අපි සූදානමක් විදිහට සිකුරාදාන සූත්‍ර දේශනාව සාකච්ඡාවට මේ සූත්‍ර දේශනා කතා කරමු කියලා. ඉතින් මම හිතන ප්‍රයෝජනයක් වුණා කියලා ශ්‍රීමති මහත්මිය ඔබතුමිනේ. ඔව් සරණයි දෙනාටම ඇත්තටම අද දිනයේ අපි සූලස්ත්‍රණයක සූත්‍රය පිළිබඳව සාකච්ඡා කරා. මේකේ දෙයකට පරි කාලයක් ඒ කියන්නේ අපිට ලැබුණු කාලෙන් අපි ප්‍රයෝජන අරගෙන ධර්ම සම්මස්තනේ දුණා. ඉතින් අපි අත්පත් කරගත්තා වූ සියලුම කුසලානි සංසය අපගේ කල්යාණ මිත්‍ර අපගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා අනුමෝදන් වෙත්වා. ඒ සියලු ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් යුක්ත උතුම් නිවන අවබෝධයේ සුවපත්යෙන් පත් වෙන නිතින් හේතු වේවා වාසනා වේවා. ඒ වගේම අපිට මේ කල්යාණ මිත්‍ර සම්පතක් තුන ගලුවත් මහත්මයාට මේ සියලු පින්වලින් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිතයක් ලැබේවා. බොහෝ කාලයක් මේ ආකාරයට ලෝකවාසී කල්‍යාණ මිත්‍ර මිත්‍රයන්ට සේවය කරන්න අවශ්‍ය ධෛර්යය, ශක්තිය, වීර්යය ලැබේවා. ඉතා සුව පහසුවෙන් ප්‍රාර්ථනා කරන ආකාරයට මගතල ගන්න අවබෝධ වේවා. ප්‍රතුමාගේ දිනවල කියන්ටත් ඉතාම කෘතවේදීව මේ පුණ්‍යානුමෝදනා කරනවා. මේ භවයේ කොතන තැනක හිටියත් උතුමන්ලා මේ පින් අනුමෝදන් වෙලා ඉතා ඉක්මනින් සතර දුක් සීමා කරගනිත්වා. උපදිනාත්මය භාවයක් පාසා නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලබත්වා. ඒ වගේම පවුලේ සෑම කෙළම දෙනාට දූ දරුවන්ගේ සියලු යහපත සැලසේවා. නිදුක් නිරෝගී සුවපත් වෙත්වා. ඒ සෑම කෙළම දෙනා මේ ධර්ම මාර්ගයේ ගිහිල්ලා සුවපත්යෙන් මගපල නිවන් අවබෝධ කරත්වා. ජයන්ත මහත්මයා, ඊළඟට ප්‍රසන්න මහත්මයා, වසන්ත මහත්මයා අපිට සම්බන්ධම සියලුම කල්යාණ මිත්‍ර මිත්‍රයන්ට, තෙන්නගොන් මහත්මයා ඇතුළු සෑම කෙළම දෙනාට මේ සියලු පින් බලෙන් නිදුක් නිරෝගී සුවපත් කායික මානසික ජීවිතයක් ගත කරන්න ලැබිලා ඉතා ඉක්මන් ජීවිතයකදී පතන ආකාරයෙන් මඟඵල නිවන් අවබෝධ කරගන්න ලැබුවා. ජීවත් වෙන සතර භවයේ ගමන් කරන තාක් නිදුක් නිරෝගී සුවපත් කායික මානසික ජීවිත ලැබිලා ඉතා සුවපහසුවෙන් මඟඵල නිවන් අවබෝධ කරගන්න ලැබේවා. නිවන් දක්නා ජාති දක්වා කල්යාණ මිත්‍රාත්වයක් සද්ධර්ම ශ්‍රෝණියක් ලබන්න පුළුවන් උගති භූමි වලම උපදින්න හේතු වේවා වාසනා වේවා. පවුලේ සෑම සියලුම දෙනාටත් මේ ධර්ම දානීය ආශිර්වාදයක් වේවා. නිදුක් නිරෝගී සුවපත් වේ සෑම සියලුම දෙනාගේ සියලු කටයුතු සාර්ථක වේවා. මගඵල නිවන් අවබෝධ කරගන්න සුවපහසුම ලැබේවා. සාදු සාදු. අද වාසියදී සාකච්ඡාව මෙහිවා පමණක් නෙමෙයි, අපේ සූත්‍ර දේශනාව වචනෙන් වචනේ පැහැදිලි කරමින් ඔබතුමිය ඉතාමත්ම මහමු සේවයක් අපි හැම දිනම නියම කලේ ශ්‍රීමති මහත්මිය. ඉතින් ඔබතුමියටත් ඔබතුමිය මේ වගේම සොමදාස මහත්මයාට, බුද්ධිකදුවට, ශාමලිදුවට, ඒ ඔබතුමියගේ ඒ බෑනාවරුන් දෙදෙනාට, අලුත ශ්‍රාවක පවුලට එකතු වෙච්ච ඒ මිනුගිරියන්ට, ඒ හැම දිනාටම යහපතක්ම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම හැම දිනාගේම ජීවිත වලට ශාන්තිය උදා වේවා. ඔබ තුමියට සෝමදාස මහත්මයාට දුවලටත් ප්‍රාර්ථනා කරන ආකාරයටම චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරගන්න ඔබතුමී මේ කාලයක් තිස්සේ අපසමග ඉතිලා මේ කරන්නා වූ කුසල් සියල්ලම හේතුවක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.